රටවලින් අපේ කල්යාණ මිත්‍රයන් එක්කලා තිනවා. ඉතින් මම ඊටම ගෞරවයෙන් සත්‍යතුමාට ආරාධනා කරන සත්‍යතුමානේ අපි අල්පසාරක සාකච්ඡාවට ආරම්භ කරන බව දෙන්න. අපි ඉන්පසු සාකච්ඡාවට දෙමු කියලා සත්‍ය. සම්මා සම්බුදු සරණයි. අපි තාම ගෞරවයෙන් එලෙසි කෘතඥතා පූර්වකව මෙතිසිතින් ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට වන්දනා කරමු, ප්‍රණිපාත කරමු, කෝටි ප්‍රකෝටි වාරයක්. සත්‍ය අවබෝධය අපට කරගන්න පිළිවන් පරිවචනාචුරු මහා කච්චානහන්තු කියන්නේ අනිත්‍යයේ තීරණ අපට අවශ්‍ය නැහැ, අනිත්‍ය කෙනෙක් ඔබ ධර්මාර්ගයන් නැහැ කියලා කිව්වත් ඒක වැඩක් නැහැ. ඔබ ධර්මාර්ගයනවා කියලා කිව්වත් වැඩක් නැහැ. අත්තානං චයතාවේති දේවා පිනන්තතාවින් තමන් දන්න හැටි ඒක දෙවිවරු තමන් ගැන ඒ විදිහට දන්නා කෙනෙක් සප්පේ උජුපටිපන්න වෙලා උජුසුජු වෙලා මෙම අර්ගී ජාම අපිට සත්‍ය අවබෝධය කරන්න පුළුවන්. තමන් දානික ජීවිතයේදී ප්‍රධාන කර්මස්ථානයකුත් ඒ වගේම ඒකරණ කරන කටයුතු ක්‍රියා වලදී අවධානයකුත් සතිම අවධානයකුත් තියෙන්නම අවශ්‍යයි. ලිකිතේරි නිසා කියන්නේ එක අපිට පුළුවන් කරන්න. අපි ධර්ම සාකච්ඡාව පසුගිය සතියේ ඉතිරි කොටසක් තියෙන සූත්‍රයෙන් පාඨම කෝසල සුත්ත මහා වග්ගයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ. එහෙන් අපි කරුණ හතක් කියව. බුදුහාරේ තින්දි කියන්න හදන්නේ ඒක දේවල් අරගෙන මේක තමයි ඉහළම දේ. මේ තරාතිර මේ තත්ත්වයේදී ඒකත් අයින් කරන්න. ඒක තත් ඇලෙන්න එපා. එහෙමනම් ඊට වඩා අඩු දේවල් වලට ඇලෙන්න එපා කියන එකේ ආය කතාවක් අහන දෙයක් නැහැ. අර අපිට මතකද අපි කීටාගිරි සූත්‍රය කතා කරනකොට ඒක භික්ෂුවක් කිව්ව මේ රාත්‍රි භෝජනය ගැන උදාහරණයක් දැනෙවුවාම එතකොට බුදුරජාණන් වහන්සේ සූත්‍රය කියන්නේ ඇති මම නේම සංඥා නා සංඥා තන දක්වන්න ඕනේ කතා කරලා කියනවා. නේම සංඥා නා සංඥා තන අපි ඒක දන්නවනේ මොකද්ද කියලා. අපේ මනසේ කොම හලාන ගියාම් තියෙන තන මානසික තන නිරෝධයක් නෙමෙයි මානසික තන. එයත් අත්හරින්න කියලා කියන්නේ. එහෙනම් රාත්‍රි භෝජන අත්හරින්න කියන එක මොකද්ද වෙන්නේ? එක හන්ද දෙයක් කියන්නේ වගේ මේකෙත් කියන්නේ කෝසල ජන පදේ කුසල රජු තම ඉහෙළම බල පුළුවන් කාර්යය. එයාටත් වෙනසක් තියෙනවා. වෙනස් වෙනවා. ඒ නිසා ඒකට ආර්ය ශ්‍රාවක ඒකට කල්ප කියනවා. ඊට වඩා අලු දෙයක් කියනවා. ඊට පස්සේ විශ්වය ගැන කියනවා. සහස්‍රී ලෝක ධාතු. සහස්‍රී ලෝක ධාතේ ඒ බ්‍රහ්මයා තම ඉහෙළම එක්කෙනා ඒ තත්ත්වයට කලකිරෙන ප්‍රදයක් වෙනස් වෙනවා. එහෙනම් ඊට වඩා අඩු තත්ත්වයක් ගැන තව කවර කතාද? ඊට පස්සේ ලෝක පරිණාමයේදී ලෝක පරිණාමයෙන්කොට විනාශ වෙනවට වඩා හොඳයි සංවර්ධනය වෙනවා. ඒක සංවර්ධනය වෙනකොට කවුරුත් ආබස්සරත්වයට යනවා. ඒ ආබස්සරත්වයේ තමයි ඉහළම තත්ත්වය. ආබස්සර දිව්‍ය ස්වභාවයේ වෙනසක් වෙනවා. ඒකටත් කලකිරෙනවා. ඊට වඩා අඩු දේවල් ගැන කුමාර කියලා. හතර කසන ආදන 10. ඒ කස පටවි කසිනම් ඒකෝ සංජානාති. එයා හඳුනා ගන්නවා මේක තමයි කසිනත්වය කියලා. පූර්ණත්වය ඒ විදිහට යන්නේ. ඉන් කසින 10ට ගිහින් අපි කිව්වා ආලෝක කසින එතන තියෙන්නේ. විඥාන කසින. ඒතර විඥාන කසිනේ තමයි ඉහෙළම කියලා කියනවා. දෙන්නේ කියන ඒ විදිහේ සත්ව ලෝකේ ඉන්නා ඒ විදිහට සිත පවත්ව ගන්න පුළුවන් නැති වෙනවා. ඒ කට්‍යත් වෙනස් වෙනවා. එහෙනම් ඒ ගැන කලකිරෙන්න ඕන. ඒ ගැන කලකිරෙන්න ඕන නම් ඊට වඩා අලුත් තත්ත්වයන් ගැන කවර කතා දානින් කසින කියන්නේ උඩට. ඊට පස්සේ අභිභායතන කතා කළා. අධ්‍යාත්මික රූප සංජීව බාහිර රූප දකින චූටිව පොඩි පොඩි විදියක් නැත්තම් පොඩි පොඩි දේවල් ඊළඟට ආධ්‍යාත්මික රූප සංජීව බාහිර විශාල තත්ත්වය ලස්සන දේවල් දකින්න ඒ ආර්ථික කතා කරලා කිවතර බුදුහාමෙන් කියන්නේ අජත්තං අරූප සංජීව ආධ්‍යාත්මික කියන වචනේ අපි ගැඹුරින්ම ඉගෙන ගත්තා. ආධ්‍යාත්මික කියන්නේ ස්පිරිචුවලිටි නෙවෙයි, ගැඹුරින්ම මට මගේ කියලා හොයාගන්න පුළුවන් තත්ත්වය. මොකද්ද මේ තත්ත්වය? මොකද්ද මේ පංච උපාදාන කන්ද සහිත සත්ත්ව භාවය ස්වභාවය? එතකොට ඒක අරූප සංඤීවේ, ඒ තත්ත්වය අරූප සංඤීවේ. එතකොට මනෝ කියන එකට වෙන ජාති ගන්න නැතුව බාහිර වශයෙන් රූපයන් දකින්න ඕදාතා. හරි, ඒක වර්ණයන් කියන්නේ කොහොමද? සුදු වර්ණයෙන් දකින්න. ඒක තමයි ඉහළම අභිභායතන. ඒක දිහා හිතන්න ඕන දෙයක්. අපි අර ඥාන දර්ශන ගැන කතා කරනකොට ජීවා ඥාන දර්ශන විසුද්ධි නෙවෙයි, සමාධි මට්ටමෙන්නත් බොහොම පල්ලෙහාට, ධ්‍යාන මට්ටමෙන්නත් බොහොම පල්ලෙහා තියෙන තත්ත්වයක්. එතෙන්දී ආලෝකය අවශ්‍යයි කියලා. මේ සුදු ආලෝකය මනසේ මවා ගන්න පුළුවන් වීම එකතකින් අර තුම්මන නීවරණයක් ඇදිරදී ඒ නීවරණයක් අන්ධකාරත්වයෙන් තින මිද්දේ එන්නේ. ඒකෙන් මිදෙන්න පුළුවන් ආලෝකය මනසට ඇතුල් කරගත්තා. එහෙම ඒක වීචින් සමය කසිනේදී නැත්නම් මේ කසිනේ නෙමෙයි මේ අභිභායතනේදී අජත්තං අරූප උපසන්නී බහිද්දා රූපානි පස්සති ඕදාතානි ඕදාතවන්නානි. ඒ කියන්නේ සුදු පාට දේවල් විතර දකින්නේ මේ සියල්ලම ඒ වර්ණයට ඇතුළත් කියලා හඳුනා ගන්න. බුදුහාට දෙන්නේ කියනා තානි අභිභූය ඥානානි පස්සාමි දේවා සංඤී කියන. එයාට හිතන්න පුළුවන්, එයා හිතනවා ඒක අභි මැඩපවත්වගෙන සමන්ත නතු කරගෙන අභිභායතන කියන්නේ නතු කරගෙන එන ක්‍යාස් මනස පවත්වන්න පුළුවන්. ඊවන් සංඥෝ පිච්චේවි සත්‍යසත්ත ඒ විදිහට මනස පවත්ව සත්‍යින්වා. බුදුහාර බොහෝ කොච්චර ඒක වැදගත්ම දෙයක් ඉගෙන ගන්න. බුදුහාර කියන එහෙම සත්‍ය ඉන්නවලු. මේකේ අපි මේ කියනකොට යලි යලි අපි අවධාරණය කළා. අර විභව තණ්හාව එන්නේ නැහැ මේ පත්‍යන්ද විභව දිට්ඨිය නෙන්නේ කෙදිකේ විභව දිට්ඨිය නෙන්නේ භවතත්ත්වයන් විශාල වශයෙන් පුතුල. ඒ නිසා ඉතින් ඒකටත් කලකිරෙන්න කියනවා. ආර් කලකිරෙන්න කියන්න ආරි ශ්‍රාවකයා මනස පවත්වාගෙන යන හොඳින් පවත්වාගෙන තථාගත යන් වහන්සේට ඇහුම්කන් දෙන්න ඒවත් අයින් කරනවා. ඒකටත් තල්මාට අයින් කරලා දානවා. එහෙමනම් ඊටදා පුංචි දේවල් ගැන කවර කතාවක්ද? ඊට පස්සේ පටිපදා හතරෙන් අපි දන්නවා බුදුහාමෙන් තෙන්දි කියනවා අර සුක්කා පටිපදා කිප්පා විඤ්ඤා තම ඉහෙළම තත්ත්වෙදී. ඒ සත්‍යයන් ඒ විදිහට හිතන සත්‍ය තියෙනවා. යත්තන් ගිනුත් වෙනස්කම් වෙනසක් වෙනස් වෙන යත් අන්‍ය තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා ඒ தත්ත්වයක් ඇලෙන්නේ. එහෙනම් ඊට වඩා පොඩි දේවල් අඩු දේවල් ගැන කවර කතා. ඊට පස්සේ සංඥා හතරක් ගැන. ඊ සංඥා හතරෙන් ආකින්චන සංඥාවේ ඉහළමයි කියවා. ඒ ගැන කලකිරෙනවා. කලකිරෙන ආරස්සා ආවකිය. එහෙමනම් ඊට වඩා පොඩි දේවල් ගැන කවර කතා. ඒක සාමාන්‍ය අපි කතා කළදී. ඊට පස්සේ අද කතා කරන්න තියෙන්නේ මේ තථාගත ධර්මයේ නොදන්නා අටවෙනි එකම මොනද? ඒත දක්කම් පිච්චවේ භික්ඛවේ බාහිර කාණං දිට්ඨිගතානං. මේ බාහිර එකෙන් තථාගත දර්ශනේ නොදන්නා හෝ එකෙන් තථාගත දර්ශන නොදන්නා බෞද්ධ හෝ අබෞද්ධ භික්ෂු හෝ නොභික්ෂු ඕන කෙනෙක් ලාංකික හෝ අලාංකික මොනම කෙනෙක් බුද්ධාගම එකිනෙකින් පන්සලට යන ඇත්තු දාන දෙනැත්තු ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඇත්තු වෙන් කරලායි දාන නොදෙනැත්තු ගැන නෙවෙයි කියන්නේ. තථාගත ධර්මයේ නොදන්නා පටිච්ච සමුප්පන්නතාවය සමුදය නිරෝධය ගැන ඒකි උනුසුමවත් හිතට වැදිලා නැති කවුරුන් ඕනම කෙනි. ඒ ඇත්තන්ගේ දිට්ඨි ඒ අදහස් මතිමතාන්තර වලට වැටුණහම දර්ශන වලට වැටුණහම එයත් මෙන්න මෙහෙම හිතනවා. නෝචස්සං නෝචමේසිය මම වෙන්නේ මේ මම කියලා තත්වයක් ඇද්දෙත් නෑ. නෝචමේසිය මගේ කියලා දෙයකුත් මේක හොඳට ඉහළ දාන නැහැ භවිෂාත්. ඒතර මම කියන තත්ත්වය කාය වෙන්නේ උච්චේදී නෙවෙයි නේද? නෙමේ භවිෂ්‍යති. මගේ කියලා දෙයක් වෙන්නේ. ඒවන් දිච්චිනෝ පික්කේවි තම් පාටිකක්. මේ විදිහට මතයක් තියෙන සංගෙම් මේක බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳ දෙයක්. යෝචායම් භවේ අපත් කුලිත සාජසන භවිසෙති. මේ භවයේ පිළිබඳ නොපිලිකුල් කම පිලිකුල් බවක් තියෙනවා නම් ඒක යට වෙන්නේ නැහැ. අපි පසුඟා කතා කරමු. කතා කරන්නේ තේරෙනවා නම් අදහස් තියෙනවා නම් අර භවයේ අභිනන්දනයක් වෙන්නේ නැහැ. දෙවෙනි එක යෝචායම් භව නිරෝධේ පාටිකූල්‍යත භව නිරෝධේ ගැන පිළිකුල් බවක් ඒ කියන්නේ ඒකට අනුරූපය නැහැ මගේ දෙයක් එනවනම් ඒකේ ඒ කාච්චසන භවිසෙති ඒකත් එයාට වෙන්නේ අර අර හිතනවා නම් මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ ඔය සක්කාය දිට්ඨි පැත්තෙන් ගිහලා නෙවෙයි නිකම් මතයක් හැටියට කොටනසල එතකොට එයාට තියෙන වාසිය තමයි භවයේ අපටිකුලියතාව. නොපිලිකුල්කමක් කියනවනම් ඒක නෑ. භව නිරෝධේ පිලිකුල්කමක් කියනවා. මේ වචනේ පිලිකුල් කියනකොට මේ ශාරීරික පිලිකුල් භාවනා කියලා ගන්න එක ගැන දෙපැ. එමක බුදුහාමගේ දේශනේ නෑ. ඒක වෙන්නේ. එතකොට බුදුහාමේ කියන ඒවන් දෙකින උපකෝ පිච්චි සත්‍තන්ති සත්ත මේ විදිහට මතයක් ඔළුවට දාගත්ත සත්‍යයන් ඉන්නවා. ඒවන් දෙකින උපකෝ පිච්චි සත්‍තං අත්ථේවඤ්ඤතත්තං අත්තිවිපරිණාම බුදුහාරේ ඉතර පිච්චි පිච්චකට මේ කියන්නේ එතන ඉන්න ඇතන මහත් ඉතින් විවිධ මත මතාන්තර සාහිත්‍ය එනත් උපතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා පොයන වෙලෙ කලෙ හිටි. එතකොට ධර්මකින ඒ සත්‍යයන් ගෙත් වෙනස් වීමක් සිද්ධ වෙනවා. එහෙම දැකලා ශ්‍රතවත් අරිය ශාවක ඇත්ත. ඊගෙනත් කලකිරුණා. ඊගෙනත් කලකිරලා අග්ගේ විරජ්‍යති ඊගෙන ඇලින්මක් වෙන්නේ නැහැ. පගේව හීනාස්මිතදී පල්ලහා තත්ත්වයන් ගැන කවර කතාද කියලා කියන්නේ. ඒ ඡේදේ ශාස්ත්‍රයේ සහ භව තණ්හා ගැන කතා කරන්න හොඳ තැනක්. කිතුනොත් නාමිනි කොටස. ශාන්ති භික්ඛවි ඒකෝ සමන ප්‍රා ඒකේ සමන ප්‍රාර්ථන. මේ සමහර ශ්‍රමණියෝ සහ ශ්‍රමණ නොවනත්තු. ශ්‍රමණයෝ විතර නෙවෙයි තොට ධ්‍යානමා අරිගුවට යන්නේ මට ඉතින්. ධ්‍යානෙ මේ ආයතන ඉහළට යන්නේ. ඒකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සමන්මයන් සහ බ්‍රාහ්මණයන් පරමත්ත විසුද්ධින් පඤ්ඤාපේ. ඒකත් තේරි දක්වනවා මේ විදිහට තියෙනවා කියලා. පරමාර්ථ විසුද්ධිය. ඉහළම විසුද්ධියක් තියෙනවා කියලා පෙන්නන. ඒත් පෙන්නන. ඒක දක්වන් පිටේ පරමාර්ථ විසුද්ධින් පඤ්ඤාපෙන් තාන. ඒ පරමාර්ථමය විසුද්ධියක් තියෙනවා කියලා පෙන්නන අතරේ යදිදං සබ්බසු ආකින්චඤ්ඤතන සමතික්කම්. හා ආකින්චඤ්ඤ නත්තිකින්ති කියලා නොකිසිවක් කියලා අර මේ ප්‍රතිසම්පන්නතාවය අවබෝධ කරගෙන ඉන්න නොකිසිවක් නෙමෙයි. ඒ හොඳද? පරම ශූන්‍යතාව නෙවෙයි. මේකි නොකිසිවක් බවට ගිහිල්ලා ඒකත් පහු කරගෙන ගිහිල්ලා දේව සංඥා නැ අසංඥා. සංඥා ඇත්තේ නැත්තේ අද සංඥාවක් තියෙන නමුත් ඒක ආය කතන්දරයක් එයාට හදන්න බි ස්ටෝරි එකක්. ඒකෙත් ඒ ආයතනෙත් ඇවිලිනවා. ඒ නිසා නේද සත්‍ය අවබෝධය කරනකොට නිවසඤ්ඤා නාසඤ්ඤායත නිදල සත්‍ය අවබෝධය කරන්න බෑ කියන්නේ. ඉබ ආපහු අකින්චඤ්ඤාතෙත් ඇවිල්ලා ඒකේ ධර්ම විපස්සනා කරනවා. අර මහතන්හසං අංකේ සූත්‍රෙම පිටින ගත්තා. තේ තදබිඤ්ඤා ඒ ඇත්තු ඒක හොඳට අවබෝධ කරගෙන තස්ස සත්‍ය කිරියන්නාය. ඒක තමන්ටම අත්දකින්න සඳහා අත්දැකීම සඳහා ධම්මං දේශෙන්ති ධර්මී කියලා දෙන මාර්ගයක් කියලා දෙනවා. අර රාම ඒ තත්ත්වයට තමයි ගියේ. ඒ කියන්නේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේගේ දෙවෙනි ගුරුවරයා. ගුරුවරයාගේ ගුරුවරයා. ඒ රාම උන්වහන්සේට හමුන රාමගේ ගෝලයා උද්දක තමයි. එතකොට ඒ එත්තන් දෙ කියලා දෙන්න. ඒවම් මාත්‍රි නෝපිකෝ පිච්චවේ සන්ති සත්ත. භික්ෂුර මේ විදිහට මට අදහස් ධරණ මේ විදිහට පරම මාර්ථ විසුද්ධියක් පෙන්වන සත්‍යෝ ඉන්නවා. ඒ එහෙම කියන නැත්තන්ගේ වෙනසක් සිද්ධ වෙනවා. ඒවම් වාදීනම් භික්ඛවේ සත්තානං අත්ථේ වඤ්ඤතත්තං කට වෙනස් වෙලා යන අත්ති විපරිණාම වෙන් වෙලා යන වෙනස් වෙවි යන ඒවම් පස්සම් භික්ඛවේ ස්තුවාදී සාව කථාගත ධර්මයෙන් ගන්නා සුතවත් ආර්ය ශ්‍රාවකත්වයට පැමිණෙන අපි පසුගිය සතියේදී අපි අප මේ අහන මේ කතා කරන අප තස්මින් පිනිබින්දති ඒ සත්‍යයේ ඒ කියන්නේ නීව සංඥා නහසඤ්ඤාතේ පරමාර්ථමේ විසුද්ධි එළම විසුද්ධිය කියලා හිතනවා නම් ඒක නත් කලකිර. තස්මින් නිබ්බින්දන්තු අගීවි රජති. ඉහළම පරමාර්ථ විසුද්ධිය කියලා අනිත් අය ගැන කතා කරන ඒ රාම ප්‍රගියත්තු කතා කරපුදී ඒක නත් කලකිරනවා. ඒකින් ගයින් වෙනවා විරජ්ජති. පගේ විහිනාස්මතු කීඩව අඩු අකින්චඤ්ඤා ආකාසානංචයතන විඥානංචයතන ඊවගෙන කවර කතාවද? ඊටුර මේ අග්ගීව විරජ්ජති පගේ විහිනාස් මේක තමයි වැදගත් මේ දෙන්නේ. සම්තිපික්කවේ ඒකස්සම් ඒකේ සමන බ්‍රාහ්මණ ශ්‍රමණයන්ස සමන නොවන්නම් බ්‍රාහ්මණයන් ඉන්නවා. පරම දිච්ඡ ධම්ම නිබ්බානම් පඤ්ඤාපේ ඉහළම ditth dhamma nibbana කියන්නේ මෙතෙන්දීම නිබ්බානය පණවන එක. එක දෙයින් අපියරේ සම්දික්ක කාලික වගේ ඒ ගුණය නෙවෙයි. හොඳද? ඒක මට කියන්න ඕන. පරම ditth dhamma nibbana එක වෙනම දර්ශනයක් ඇටියෙටි ඉදිරිපත් කරන දෙයක් වෙනම ශාස්ත්‍ර දර්ශනයක්. ඒතදග්ගම් පික්කවේ පරම ධම්ම පරම ditth ධම්ම නිබ්බානම් පඤ්ඤාපින්තාන. ඔන්න හොඳදියා. මේක ප්‍රකාශ කරන මාස් භාෂාවට කියන්නම් ඒකට මේ පරම ditth ධම්මා නිබ්බානේ. ඉහළම නිබ්බානේ මේ තැනදීම අවබෝධ කරගන්න පුළුවන් කියලා කතා කරන ඇත්තු. ඒ කතා කිරීම අතරේ ඉහළමදී තමයි චන්නම් අසාතනනම් සමුදයන් අත්තංගමංච අසාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්ව අනුපාදා විමුක්ඛ. ඒ පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියන එක එකචන එක විදිහට පනවනවා. ඔන්න දැන් උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්න ඇයි කියන එක ඉන්නේ මෙතෙන්. දැන් බොහෝ අය පරම දිට්ඨ ධම්ම නිබ්බානයක් ගැන කතා කරනවා. දැන් බුදුහාමුදුරුවෝ සිරුවේකේ උන්වහන්සේගේ දේශෙන් උන්වහන්සේගේ මාර්ගයට යා කරනවා. අරත්තන්ට අනුකම්පාවයි. ඒ පරම දිට්ඨ ධම්ම නිබ්බානය ප්‍රකාශ කරන ඇත්තන්ගෙන් අතරින් මේ පස්සායතන හයේ සමුදේ අත්තංගමි අස්සාදේ ආදීනවේ නිස්සරණේ යතහ භූතා විද්‍යුත් අනුපාදා විමුක්ඛ හරියට දැනගෙන ආයතන හය අපි පාචින ආයතන හය තියෙනවානේ හොඳට ඉතල බලන්න. දැන් ආභස්සර තත්වයට යනකොට ඒ ආයතන විනාශ වෙනවද නැද්ද? මොකද වෙන්නේ? වගේ දේවල් ඉතලා ධර්මානුකූල තේරුම් ගන්න හොඳ දේවල්. එතකොට දැන් මේ පරම දිට්ඨ ධම්ම නිබ්බාණය ගැන කතා කරනකොට ඒ කට්ටි කතා කරේ බොහෝ විට ලෞකික කට්ටි. ටිකක් උච්ඡේද වාදයට ගිහිල්ලා වාසන බ්‍රාහ්මණයා. බුදුහාමුදුරුවෝ ඒක අර වෙනම විදිහේ ස්වාක්ඛාත ඒකින් ගිහිල්ලා ඒ පැත්තට තමන් වහන්සේ දේශනා කරන පැත්තට හරවගන්න. ගත්ත කියන වචනේ හොඳ නැහැ. ඒක කියලා දෙන්න මේක මාර්ගයක් කරගන්න. එතකොට පරම දිට්ඨ ධම්ම නිබ්බාණය ගැන කතා කරන්න නැත්නම් අතරින් ඉහළම தত্ত্ব වෙන්නේ කවුරුන් හරි. දෙතින්ද බුදුහන්තුරු එකෙන් කියන්නේ නැහැ. ඒ දර්ශන ඉහළම දර්ශනය අරගත්තත් කියනකොට කියන පිළිසෙට මේ පාශායතන හයි. පටන් ගන්න නැහැටි ඒ කිවරයක් වෙන හැටි ඒ ගැන තෘප්තිය ලබන්න පුළුවන් වෙන විදිහ ඒ වගේම ඒ පියකරු පැත්ත ඉතින් අයින් වෙන්නත් පුළුවන් කියන තත්. ඒකට අහුවෙල ඉන්න මොන්නේ නැහැ. අස්සාද තියෙනවා කියලා අහුවෙල ඉන්න මොන්නේ නැහැ. ආද දීන්න තියෙනවා කියලා බාවෙල ඉන්න මොන්නේ නැහැ. ඒකෙන් අයින් වෙන්න පුළුවන්. යත්‍ය නිස්සරණ යතා භූතං විදිත්වා තියෙන විදියට වෙච්ච විදියට බලන්න. හිතෙන් හිතලුවක් ඇදෙද අනුපාදා විමුක්ඛ ස්පර්ශායතන මට අයිති කරගන්න බෑ කියලා. ඒකෙන් නෑ. ඒක මට අයිති කරගන්න පුළුවන් තත්වයන් නෙවෙයි. ඒක සමුදයක් තියෙන අත්හංගයක් නේද? එතන මගේ චක්කු සම්පස්සායතනය මට සම්බන්ධ නෑ. ඒක හේතුඵල සහිත යන මේ භූත භාවයට එන්නම වෙනවද? ස්ත්‍රී භාවයෙන් කළ පුරුෂ භාවයෙන් කළ බෞද්ධ භාවයෙන් කළ භික්ෂු භාවයෙන් කොමයින් කළ හුදු නිර්වාත් ආර්ය ශ්‍රාව නිර්වාත් කළ මං කිව්වේ මානසික වශයෙන්. ඇවිල්ලා ඒක දැක්කහම ඒකක් ආයතන පාවිච්චි කරන මනායතන තමයි දැන්ට වැඩිපුරම අල්ලගෙන ඉන්නේ බව මේ මාර්ගයේ යන අනි කාය ආයතනෙන් අයින් කරන්න පුළුවන් වගේ. මේ මනෝ වලට ගොඩ ගහගෙන මනොත් එක්ක යන ටික අයින් කරන්නත් විදිහ දැනගන්නත් ඕන. මනෝට ආයිබෝවක් කියන්නේ. මනෝ සම්පස්ස ආයතන. එතකොට ඊළ පස්සේ දුහනු මෙතෙන් දෙකීමා. ඒවං වාදින්කෝ මං පිච්චෙවි ඒවං අක්ඛායි. එතකොට දැන් බුදුහාම දිට්ඨ ධම්ම නිබ්බාණ ගැන කතා කරන ඇත්තන් අතරේ උන්වහන්සේ මොකද පරම දිට්ඨ ධම්ම නිබ්බාණ කියන්නේ කියලා. ඒක ස්පර්ශාතන හයිත ආයිබෝන් කියන එක මං කෙටියෙන් කිව්වේ. ඒක සමුදේ අත්ංගෙම ආදී අසද්දී ආදීනෙම නිස්සරණය. ඒ නිස්සරණයක් වෙන්නත් පුළුවන්. කියන එකට ආයුබෝවන් කියන්න පුළුවන් ආයතන හයට. ආයතන හය නොවේයි මම. ඒකෙන් නිර සංඥා නා සංඥා යනකොට යා ඒවා පාවිච්චි කරන්නේ නැහැ විලාවට. නමුත් නිස්සරණේ දකින්න. ඒක නැත්තුවත් අර ආපස්සව තත්ත්වගෙන ආයත හිතන්නකෝ. ඒවන් වාදින් කොම අම්මන් පික්කවේ ඒවන් අක්හයි මෙන්න මේ විදිහේ ක්‍රමයක් කියලා දෙන මට මේ විදිහේ කතා කරන මට ඒකේ සමන බ්‍රාහ්මණ සමහර ශ්‍රමණයෝයි සමහර බ්‍රාහ්මණයෝයි අසතා තුච්ඡා මුසා භූදෙනක් අප්පාචිකං මට මුසා පුරුවච චෝදනාවක් කරන හිස් චෝදනාවක් කරන නොසිදු වෙච්ච දෙයක් එක්ක අපි අභූති කියලා කියන්නේ ඇත්තක් නොවන විදිහකින් මට චෝදනාවක් කරනවා සමනෝ ගෝතම ගෝතම නම් වූ මේ ශ්‍රමණයා ගෝතම කී කටින් කියන්නේ දැන් ශ්‍රමණ ගෞතමයන් කියලා එනිකී චෝදනා කරනවා යා මෙහෙම කියලා මෙහෙම කියනවා යා මේ පිටරම නිබ්බානයක් ගැන කතා කරන්නේ බුදුහාමුදුරු ditta dhamma nibbana කියලා කිව්වේ කාමෙන් ඈත් වෙන එක. ඒ කාලේ ditta dhamma nibbana කියන ගොක් වලට කාමයක් තියෙන එකක්. සම්මනෝ ගෝතමෝ න කාමනම් පරිඤ්ඤං කාමයන්ගේ පූර්ණ අවබෝධය අංග සම්පූර්ණ දැන ගැනීම කියලා දෙන්නේ නැහැ. ද රූපං පරිඤ්ඤං පඤ්ඤාපේ කියලා චෝදනාවක් කරනවා. රූපයන්ගේ පූර්ණ දැන ගැනීමක් ගැන කතා කරනවා. වේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති වේදනාවේ සම්පූර්ණ දැන ගැනීම ගැන ශ්‍රමණ ගෞතමයන් කතා කරන්නේ නැහැ කියලා අභූත නොසිදි වෙච්ච නැත්තම් බොරු වෙත බොරු චෝදනාවක් කරන වැරදි චෝදනාවක් කරනවා අපි කියනවා ඊට පස්සේ නේද කියනවා හැමෝම මයික් මියුට් කරගන්න. අලුතින් සම්බන්ධ වෙච්ච අය මයික් මියුට් කරගන්න. සර්වන් තමයි. නිරූපානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති. නිවේදනානම් පරිඤ්ඤම් පඤ්ඤාපේති. ඉතින් තුනයි ගැන එම් කියන්නේ. කාමානම් පරිඤ්ඤම්. කාමයෙන් පූර්ණව දැනගන්න දැන ගැනීම කියන්නේ නැහැ කියලා. රූපයන් පූර්ණ දැන ගැනීම කියන්නේ නැහැ කියලා. වේදනාවන්ගේ පූර්ණ අවබෝධය කියන්නේ නැහැ කියලා. ওই තුන ගැනයි කියන්නේ. කාම රූප වේදනා ගැන. ඊට පස්සේ බුදුහාම ඒ බොරු චෝදනා වෙන්නේ ඒකට. කාමානං ච අහං භික්ඛවේ පරිඤ්ඤම් පඤ්ඤාපේ. භික්ෂුන් මම මේ කාම කියන කොටසේ ඒක කැමැති වීම කියන කොටසේ අපි ලයික් කියන අපිට කියක දේවල් දැදිලා යන මාගේ ජීවිතේ දේවඥාති. ඒකේ පූර්ණ දැන ගැනීම පූර්ණ අවබෝධය මම කියලා මම ප්‍රකාශ කරනවා. වේදනාන ච පරිඤ්ඤම් පඤ්ඤාපි. වේදනාවන් බින්දනයන් අත්දකි සම්පූර්ණ feelings පූර්ණෙන් දැනගත යුතු අවබෝධ කර ගත යුතු කියලා මම කියනවා. ඒතු රූප, කාම, රූප, වේදනා. කාමයන්ගේ පරිණි පූර්ණ අවබෝධය, රූපයන්ගේ පූර්ණ අවබෝධය, වේදනාවන්ගේ පූර්ණ අවබෝධය දැනගත යුතු කියලා මම කියනවා. ditthira dhamme nicchatu dibbutu sidibutu anupa අදා පන්නිපාන පඤ්ඤාමි. දිත්තේ දම්මි මේ ශාරීරී සහිත වූ සංඥා මනස පාවිච්චි කරන අත තුරතුර දීම නිච්ඡාතු සිහිල් වෙලා නිබ්බුතු නිවිලා සීතිබුතු අනුපාදා එකක්වත් මම කියලා සීල් කරගන්නත් ලං කරගන්නත් පරිණි ඒ අනුපාදා පරිණිපානේ මා කියලා දෙන්නේ කියලා අනුපාදා පරිණිබ්බාන අර ditta dhamma නිබ්බානයක් ගැන කතා කරන ඇත්තන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක බුදුහාමුදුරුවෝ ditta dhamma නිබ්බානයක් ගැන නෙමෙයි කතා කරන්නේ අනුපාදා පරිණිබ්බානයක් ගැන ශරීරය ওই නමක් එක්ක දැන් තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ නිව්සීලන්තයේ USA වල කැනඩාවේ එංගලන්තයේ අපිට මේ දැන් තැන්වල දාගින්න අපි කට්ටි ඉන්නේ ඒ කට්ටි ඔය දැන් තියෙන ශරීර සහිත මනස සහ විඥාන සංඥා සහිත ඒ අනුපාදාපනිබ්බානේ අවබෝධ කරගන්න පුළුවන් පුළුවන් කියන හිතන ඇට විකක් හැකියාව ස්ත්‍රී බව පුරුෂ බව ඊට බාධාවක් නෙවෙයි පැවිදි බව ඊට බාධාවක් මෙතන ඒ ඉස් පටම කෝසල සුත්ත අවසන් ඒ කරුණ 10ක් බුදුහාම කියලා චුන්නහන්සේලා ඒකේ සත්‍යබෝධි සඳහා යදාගත්තා කියන කට කතාව කියන මේ සූත්‍රයේදී අවසාන වශයෙන් සඳහන් කරන්නේ වක්කාර හේතුවක් ඇති උදාහරණ ගායම කියන්නේ. මොකද සමහර දාර්ශනික පෞල් වලින් පැමිණිච්ච තෝය තත්ත්වයන් පිට ඉහළයි කියලා හිතන්නේ. ජීවිතෙ බිල්ලක් විතර උදාහරණ මේ 10ම කිව්වේ එකයි මේ සත්‍ත්‍යයේ සත්‍ය ඉන්නවා ඒකටත් කලකිරෙන්න ඒ ඉහළටම විර අගේ විරජ දෙකක තැන්වල කියලා ඉහළමකටත් කලකිරෙන්න එහෙම ඊට වඩා අඩු දෙයක් ගැන කල කියන්නත් දෙයක් නැහැ අය ඊට පස්සේ ස්පර්ශ ආතන හයගෙන ස්පර්ශ ආතන හයට තියෙන අයිතිවාසිකම ඔප්පු ලියාගැනීම අත්තර ගන්න ඒක තමයි දුර්ජන් මන් ලසන දෙතේරෙන් යන වචනයක් කිව්ව එක ධර්මෙට සම්බන්ධ නැහැ කියලා හිතන්න බාන පාදා විමුක්ත පුළුවන් අපිට මේ කරන්න පුළුවන් මාර්ගයේ තව තීරණ සම්මා සම්බුද්ධ සරණයි කල්යාණ මිත්‍රන් වහන්සේට ප්‍රමාණ පින් අපත්ත අර්මහාන්ත කැමති අපට ධර්ම දන්න තන්නේයන් හොඳට කරුණ කියලා දෙන්න මගෙන් ප්‍රශ්න මහන්නත් එපා මාත් කැමති හුඟක් කන් දෙන්න සම්මා සම්බුද්ධ සරණයි මේ වන්දනීය වූ ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට තථාගතයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර වේවා බුදු සරණයි බුදු සරණයි සතිය තුමේ අප්‍රමාණපින් මම හිතන පසුගිය සතියේ දේශනාවේ පටම කෝසල සූත්‍රයේ අවසාන භාගයේ තමයි අද සතිය තුමාගේ පැහැදිලි කරලා දුන්නේ. එතන මටත් අවසානයේදී අවසාන ඡේදවලදී කියවෙන මේ කාම රූප වේදනා කියන කොටස් ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙන කොටස් හිතුනේ ඒ කාලේ බුදුජනන වහන්සේ ජීවමාන වඩින්න කාලේ තිබිච්ච මතිමතාන්තර එහෙමත් නැත්නම් ඒ දර්ශනවාද හේතු කරගෙන තමයි මේ විදිහට චෝදනාවක් කරන්නත් ඇත්තේ කියලා. ඒ කියන්නේ සමහරු කාමයේ පිළිබඳව ගැරහීමක් සමහරට කාමයේ ආදීනව දකින කට්ටිය දකින ශාස්ත්‍රඥවරුන් මේ ගැන ඒකෙන් කාමෙන් මිදෙන්න යම් කිසි මාර්ගයක් කියලා දෙනවත් ඇති. ඒ වගේම මේ රූපයෙන් මිදෙන්න මාර්ගයක් වෙන රූපත්වය සම්බන්ධය කරලා ඊළඟට වේදනාව පිළිබඳවත් ගත්තාම ඒ විදිහට වේදනාව පැත්තෙමුත් මිදෙන්න මාර්ගයක්. ඒ කියන්නේ తాවකාලිකව එහෙමත් නැත්නම් අපි කියන්නේ අරූපී අවස්ථාවට ගිහින් හරි ඒ වේදනාව වලින් මිදිලා ඉන්න අවස්ථාවක් ගැන සඳහන් කරන්න හින්ද වෙන්න ඇති කියලා ඒ තුන විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඇත්තේ කියලා පස්ව සත්‍ය සමාගමුත් ඒ පිළිබඳව දැනගන්න කැමති. හොඳයි, මම කැමති කල්යාණ මිත්‍රින්ට එකතු වෙන්න ආරාධනා කරන්න අද සාකච්ඡාවට එකතු වෙන්න කියලා අද කරපු විස්තරයත් අනුව ඒ වගේම පසුගිය සතියේ කරපු විස්තරත් අනුව මේ පටම කෝසල සූත්‍රය ආශ්‍රයෙන් සාකච්ඡාවට එළබෙන්න කියලා මම පළවෙනිම චිත්‍රා රාජවක්ෂ මහත්මියට ආරාධනා කරන්න. චිත්‍රා රාජවක්ෂ මහත්මිය දරුවස් කරනයි. දරුවස් කරනයි සත්‍යජිත්මය ඇතුළු හැමදෙනාටම දැන් මහත්මයාර වචන දෙක පොඩ්ඩක් මතක් කරන්න. මේ සත්‍යජිත්ම කිව්වා දිට්ඨ ධම්ම නිබ්බාණයයි අනුපාදා නිබ්බාණයයි කියලා වගේ මට ඒක හිතට වැටුනේ වචන දෙක හරියට කියලා දෙන්නකොට. ඔව්. මතක නැංගුම්. එතන කියන්නේ පරම දිත්ත ධම්ම නිබ්බාණය කියන එකයි. ඊට පස්සේ අනුපාදා පරිනිබ්බාණය කියන එකයි තමයි මේ වචන දෙක සඳහන් කරන්නේ. තේරුම් ගන්න. ඇත්තටම ඒ කරුණ ඒ දෙක තමයි භාගම සත්‍යතම තේරුම් ගන්නකොට හිතට වැටුනේ. මේ මම හිතන්නේ එකතු කරන්නවත් දෙයක් නැති තරමට ඒ සමාය එක අපිට හොඳට පැහැදිලි කරා. එතනදී මම හිතන්නේ අපිට ඒක තේරෙන්නේ සමා වෙලා වැරදි කරන්න දැන් පාපය. දැන් දිට්ඨ පරම දිට්ඨ ධම්ම නිබ්බාණය කියන එක සමත භාවනාව පැත්තෙන් ඇති වෙන ඒ සමාධියකින් ඇති වෙන දෙයක් විදිහට. මොකද එතන ඇත්තටම මේ සම්මා දිට්ඨියද පැමිණීමක් අවශ්‍ය නැහැ. එහෙම නැති කෙනෙකුට වුණත් ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් ඒක తాවකාලික දෙයක් නිසා ඒ දේ తాවකාලික නිසා වෙන්න ඕනේ එහෙම කියන්නේ නැති. අනුපාදා නිබ්බාණය කියන එක ඇත්තටම සත්‍ය දැකීමේ එතුම විස්තර කර විදිහට තේරුම් ගත් මේ විදිහට සත්‍ය දැකීමෙන් ඇති වෙන නිසා ඒක විදර්ශනාවකින්ම ඇති වෙන දෙයක් විදිහට. ඉතින් හුඟක් වෙලාවට මම හිතන්නේ මේ භාවනාවකින් අපි මේ දේවල් මොකද තථාගතයන් වහන්සේ කියපු කිසිම දෙයක් අපිට මේක වැරදි කියන්න බෑ, මේක කරන්න බැරි දෙයක් කියන්න බෑ. මොකද උන්වහන්සේ අපිට එහෙම දේවල් දේශනා කරලා නැති නිසා. ඒ නිසා ඉතින් හිතට ආව එකම දේ තමයි මේ සියල්ලම අපිට පුරුදු කරලා භාවනාවේ ප්‍රඥාවෙන් දැකිය යුතුයි වගේ. අපිට සුත්තමය, චින්තාමය, භාවනාමය කියලා ඉගෙනගෙන තියෙනවානේ. අහලා තියෙනවා, අහපු දේ හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භාවනාවට යෙදෙනකොට මේ දේවල් අත්දැකීමෙන්ම තේරුම් ගත යුතු දේවල් කියලා ඒ නිසාම හිතෙනවා මේ අපිට කරන්න තියෙන එකම දේ සමාධිය වැඩීම කියන එක. සමාධියට අනුග්‍රහ කරන ඒ අනුග්‍රහිත කරුණු ලබා දෙනවා නම් අපි මේ දේවල් අත්දකින්න ඕනේ කියන එක තමයි හිතට ආවේ. තෙරුවන් සරණයි. අපි අනිත් කාලේ අනුමිත්‍රකත් එහොම කන් දෙල බල. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මිය. මට තේරිච්ච විදිහට එතනම පොඩි කරුණක් මතු කරන්න අනිසාරයන් මිස්සෙන්ටත් පුළුවන් ඒකට උදව් කරන්න තවදුරටත් මේක තේරුම් ගන්න. පරම දිට්ඨධම්මවාදී දිට්ඨධම්ම නිබ්බාන කිව්වහම ඒකෙන් තේරෙන්නේ මේ කයක් යම් කෙනෙක් කයක් දරාගෙන ඉන්නවා නම් ඒ කය මැරෙන්න කලින් කියන්නේ මේ කය අත්හැරෙන්න කලින් නිර්වාණයට පත් වෙන ක්‍රමයක් ගැන තමයි ඒක සඳහන් වෙනවා කියලා හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් එහෙම එකක් පනවන නම් ඒකේ අග්‍රමයක තමයි මේ පස් ආයතන 6 තියෙන සමුදය අත්ංගමේ ආස්වාදයේ ආදීනමේ නිස්සරණය යථා භූතව දැන අනු ඒ කියන්නේ විමුක් ඒක ඇලෙන්නේ නැතුව විමුක්ෂයට පත් වෙන එක කියලා. ඒ වගේම ඒ කියන්නේ ඇත්තටම අරහත්ත්වයට පත් වෙනවා නම් ඒ අරහත්ත්වයට පත් වීම හරහා අර ditta ධම්ම නිබ්බාණය කියන එකත් ලැබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊට එහා යන දෙයක් හැටියට ඒ කියන්නේ මේ ප්‍රතිපදා මාර්ගයේ යෙදෙනවා නම් කෙනෙක් තම තමන්ගේ හැකියාව එහෙමත් නැත්නම් උත්සාහය අනුව ditta ධම්මම නෙවෙයි මේක අපි දන්නවා සෝතාපන්න අවස්ථාවට පත් වුණාට පස්සේ ඒකාන්තයෙන් වැඩිම වුණොත් භව හතකින් නිර්වාණය අවබෝධ කරනවායි කියලා. ඉතින් අන්න මම හිතනවා ඒකත් කියවෙනවායි කියලා අවසානයේදී මේ අනුපාදා පරිනිබ්බාණය කියන තැනදී ditta ධම්මම කියන එකමත්ම නෙවෙයි කියලා. ඒ කියන්නේ මේ මාර්ගයට පිවිසුණු කෙනෙක් ඊතර එනවාමයි කියන අර්ථයකුත් තේරෙනවා. ඒ කියන්නේ අපි අහපු දේවල් හින්දා මම හිතනවත් දන්නේ නැහැ විදිහට මම හිතනවා ඒ පිළිබඳව සාකච්ඡාවක් කරන්න පුළුවන් කියලා. හොඳයි, මම ගෞරවයෙන් යොමු වෙන්නම්. සේන මහත්මයා ඔබතුමාට යොමු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබ සජිතුමාට චේත්‍ර රාජපක්ෂ මහත්මයාට ඉතා හොඳින් කරුමට තේරුණ මේ සූත්‍රයේ ඒක මෙතන මට තේරුණේ. දැන් මට මේ කියනකොට තේරෙන්නේ මේ සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඒ කායන මාර්ගය කියන විදිහට නේද මේක යන්නේ කියන එකයි මට මේකෙන් අදහස් වුණේ. මේ හැම එකකදීම කලකිරීම කනේ උන්වහන්සේ දේශනා කරන්නේ එක එක මට්ටම් වලින් ඇවිල්ලා ඒ හැම මට්ටක්ම මට්ටමක්ම කියන්නේ චිත්ත මට්ටමක්ම ඒකේ කලකිරීම කියන එක මෙතන තිය අදහස් කරේ මගේ මේකෙන් ඉක්මවා යනවා කියන එකයි. දැන් අපි යම් කිසි දෙයක් දැක්කාම ඒක මඩගොඩක් දැක්කාම මඩගොඩින් පැනලා යනවා. මොකද මඩගොඩ ගාව ගන්න නැති කැමති නැති නිසා ඒ වගේ ඒක ඉක්මවල යන එකයි මට හිතෙන්නේ. මේ කාරණාවේ කලකිරීම කියන එක අදහස් කරේ. දැන් ඒව ඇලින් නැතුව ඒ චිත්ත මට්ටම් වලින් ඇලින් නැතුව අවසාන විසීම ආකාංචා ඒ මට්ටම් වලට ඒ මට්ටම් වලට ආපු ඇටත් කියලා තියෙන එකම දෙයයි. ඒ කිසිම මට්ටමකින් ඇලින් නැතුව අන්තිමේදී පරම නිවහනයටම යන එක තමයි මට මේ සූත්‍රයෙන් තේරුනේ. තෙරුවන් සරණයි. මම කැමති ශාන්ති මහත්මිය සම්බන්ධ වෙන්න නේද? නෑ නේද? හොඳයි ජිදුක් මහත්මිය ඔබතුමාට යමු ඉන්න. සස්රත් සත්කීතමනි කල්‍යාණ මිත්‍රයෙක් මින් අවසර හැම දිනකටම තෙරුවන් සරණයි. මම තනි තමත් දෙගත් සූත්‍රයක අවසානයේ කොටසක් කඩති සත්‍යීතම අපිට පැහැදිලි කර දුන්නේ. ඉතින් පොහොමතග කැඹුරු කරුණු රාශියක් සාකච්ඡා වුණා. ඉතින් සමන්ත කරුණු සාකච්ඡා වේල බලනකොට මම කල්පනා කළේ මගේ කොහොමද මේක මේ සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් මේ වෙලාවට අපුරු හිතවිල්ලත් එකක් තමයි එකක් තමයි. දැන් මෙතනදී අර ජයන්ත මහත්තයා කිව්වා වගේ මේ ධිට්ඨ ධම්ම නිබ්බාන මේක මම හිතන්නේ කටකරු ඥාන දාමුදුරු මේ බොහෝ තැන්වල සඳහන් කරන ඔය මේක ඒ தත්ත්වයමයි කියලා. මොකද බොහෝ අනිත් ක්‍රිස්තියානි පිටපත් කරපු ඒ ආචාර්යවරුන් ස්පර්ශයෙන් එහාට යන්න බැරි වුණා. ඉතින් කථාගතයන් වහන්සේ තමයි මේ ස්පර්ශය සම්බන්ධයෙන් මේ ස්පර්ශයේ ඇතිවීමත් නිරෝධයත් ඇති වශයෙන් දැකලා මේ අයතන තුළින් මේ සත්‍ය දකින්න කියන ඒ ධර්ම ඉදිරිපත් කළේ. ඉතින් මෙතනදී එකද තමයි දැන් සත්‍යතුමා අපිට සඳහන් කළා මේ පැහැදිලි කිරීමේදී මේ අපිට දැන් මේ ආයතන වලින් ලැබෙන අත්‍යන්ත සැප දුක් මේවා වල අනිත්‍ය දුක් මේවා අනිත්‍ය ස්වභාවය දැකීම මේ ස්පර්ශය නම් දැන් අපි ඇත්තටම ප්‍රායෝගික ප්‍රතිපදාව තරකා ගත්තොත් දැන් මගේ ජීවිතේ කාලයක් තිබුණා මේවා ගැන කිසිම හැඟීමක් නැහැ. අපි හිතමු දෙයක් නැතිනවා මේවා සම්පූර්ණයෙන්ම අර මේ ලෝකේ සම්බන්ධ කරලා ඒ පිළිපදව සම්පූර්ණ මනස වැඩ කරන කාලයක් තිබුණා කාලයක්. ඉතින් ඒ කාලේ වෙනකොට මෙහෙම මේ අනිත්‍ය පැත්ත මේ වචන අහලා තියෙන්නේ. නමුත් ඒවා ගැන කිසිම ආකාරයක හැඟීමක් තිබුණේ නැහැ. ඒ දැකිනම් කකර අපිටම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විශ්ව ගන්නවා. ඊට පස්සේ තවත් දෙකක් පස්සේ යනවා මේ ආදී වශයෙන් අර සම්පූර්ණයෙන්ම ඒක ඒ තුළම ඇතිච්ච මානසික රටාවක් තිබුණේ. ඉතින් මට හිතෙන්නේ අර දැන් ඒ වගේ වෙලාවක මට හිතා ගන්න බැහැ කොහොමද ඒ වගේ තත්ත්වයක ඉඳගෙන එතන තිබෙන අනිත්‍යයක් දකින්න පුළුවන් කියලා. ඉතින් යම් වෙලාවක මේක තියෙන ආදීනවයක් පේන්නම වෙනවා. ඊට පස්සේ අර ඒ ආදීන මට්ටමකට යන්න වෙනවා කියලා කියන හිතනවා මට. ඒ කියන්නේ ගොඩක් අර තියෙන ඉවෙන් ඈත් වෙන්න වෙනවා. ඒක ඈත් වීම සෑහෙන්න දුරකට කරන්න වෙනවා කියලා හිතනවා මේ මේ මේ කාම යම් තාත්තරකෝ අවබෝධ කරගන්න. ඉතින් ඒ ආදීනව තුලින් ආදීනව දැකීම තුලින් එවෙන් ඈත්වීම තුලින් අපිට අර චිත්‍රමාත්‍රයේ කියෝවාගේ මේ හිතට එන මේ කරදර පුළුවන් තරම් අඩු කරලා මේක නිශ්චල කර ගැනීම තුලින් යම් කිසි අවබෝධයක් දැක්කද ඊට පස්සේ පුළුවන් මේ සම්බන්ධ වෙන දේවල් පිළිබඳව ගොඩක් ප්‍රේක්ෂාවෙන් බලන්න. ඉතින් මට හිතෙන්නේ අර කලින් සඳහන් කළ පුතත්යන් පහු වෙන්න වෙනවා කියන එක මට හිතෙනවා. මම ප්‍රතිපදාවේ කොටසක් වශයෙන් මොකද ලෞකික ජීවිතයේ තියෙන ගොඩක් දේවල් එක කරගෙනම මං කියන්නේ මේ පැවිදි වෙන්න ඕන කියන කතාව එහෙම නෙවෙයි. නමුත් ඒවා ගොඩක් තුලින් මිදී නොමිදී දකින්න අමාරු කතියක් වගේ මේ මට මගේ පෞද්ගලිකව එහෙම මගේ අත්දැකීම. ඉතින් ඒක මට හිත කියන්නේ හිතනවා මේ සම්බන්ධ කරගෙන. ඉතින් ඒක තමයි මට එකතු කරන් තියෙන ජයන්ත මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දෙවි මහත්මයා බොහොම හොඳයි. අපිට ප්‍රායෝගික පැත්තත් මතක කරලා දුන්න ඔබතුමා. සත්‍යතුමනි ඔබතුමාට ගෞරවයෙන් යොමු වෙන අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඔබතුමාට අනිත්‍යවල අතරේ මේ පරම දිත්ත ධම්ම නිබ්බාන කියන එකත් මේ දැන් ඒ කියන්නේ අනිකුත් සමන බ්‍රාහ්මණයන් සනෝපු පරම දිත්ත ධම්ම නිබ්බාන කියන එකත් විභව සංඛාපත්තට යොමු වෙනා වගේ හැඟීමක් ඇති වෙන සත්‍යතුමනි ඒකත් ඒ අතරතුරේ පැහැදිලි කරලා දෙන්න සර්වන් සර්ණ සත්‍ය. හොඳයි සම්පා සම්බුද්ධ සරණයි. දැන් ඒ පරම දිට්ඨ ධම්ම නිබ්බාන කියන එක ඒ දිට්ඨ ධම්ම නිබ්බාන වාදය අර බ්‍රහ්මජාල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒක ධර්මයෙන් දීකේ ආර ගැස්ටි අන්තිම වශයෙන් මයිකයි හිතුවේ දැන් අට කතාවේ තේකේ මං හිතනවා ඒ විදිහට උසහා අන් කියනවා කියලා මට හිතෙනවා. මං කියවේ නැහැ තාම එන මේ වෙනස තේරුම් ගන්න මොකද්ද තථාගතයන් වහන්සේ පරම දිට්ඨ ධම්ම නිබ්බානයි කියලා කියන්නේ. දැන් ඒ දිට්ඨ ධම්ම නිබ්බාන වාදී කියන එක මිච්ඡා දිට්ඨියක්. දැන් කිටින් කියනවා නම් සමහර අය ඒක උච්ඡේද වාදයට සම්බන්ධ කරනවා නැත්නම් භෞතික වාදයක් තියෙනවා. ඒ දාර්ශනික දැන් මේ දේශපාලන වශයෙන් හිතලා කතා කරනවා නෙවෙයි. දැන් ඔය ජර්මනි හිටිය කාල් මාක්ස් කියනවා තුමා කර මොලයක් තිබිච්ච තාර්කික දාර්ශනිකයෙක්. එතුමා කියන්න හැදුන දේ එය දිට්ඨ ධම්ම නිබ්බානයක්. ඒ කියන්නේ ඉන්ද්‍රියන් පිනවන්න මෙතනින් එහාට මොකක් වන්න පුළුවන් තරම් ඒක ගන්න මෙතේ මේක ඉවර වෙනවා කියන එක. එතකොට බුදුහාමුදුරුව මෙතෙන්දී මම දැන් ඒක විස්තරේ කරන්න වෙනවා. මොකද්ද බුදුහාරු පරම මේ දිට්ඨ ධම්ම නිබ්බාන කිව්වේ කියන එක. ඒකේ තරම් වැදගත් වෙනවා. ඒකේ අංශ කීපයක් තියෙනවා. ඒ දිට්ඨ ධම්ම නිබ්බාන සමහර ඇත්තු මං පාලියෙන් කියන්නම්. සම්ති භික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා දිට්ඨ ධම්ම නිබ්බාන වාදා සතෝ සත්තස්ස පරම දිට්ඨ ධම්ම නිබ්බාන පඤ්ඤා පිටි පංචේ වත්තුයි. අරස් උච්ඡේද වාදී කියලා කියන්නේ ක්‍රමයකට කිව්වා වගේ මේක නිබ්බාන වාදී පස් ක්‍රමයකට. උනාසේ කියන මෙහෙම එකක් කියන්නේ ඔන්නේ පළවෙනි මම ඒකෙටින් කියන්න. මෙහෙම ඒවන් දිට්ඨි හොත යතෝකෝ අභෝයං අත්තා. මේ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක පංච ඒ කාම ගුණෙහි සමප්පිතෝ සමංගී බුතු පරිචාරේ ඒක පංචකාම ගුණයන්ගෙන් සම්පූර්ණ පිනවලා සූපත් කරලා ඒකත් එක්ක යුක්ත වෙලා මේ ඉබේයක් වෙනවා ඒක එක කට්ටේ එක හරි අපි නම් මැටීරියලිස්ම් කියන එක භෞතික වාදී කියලා මයිකල් ජෙමිනි මහ විද්වතාය ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් හැටියට නෙවෙයි ඒ දාර්ශනික වශයෙන් ඒ කට්ටිය විදියට ගොඩනැගුවා. ඊට පස්සේ තව කට්ටිය තමන්ඤෝ ඒවම අත්තිකෝබෝ ඒසු අත්තා මේම මේකේ ඒ ආත්මය තියෙනවා අත්කෙන් ස්ථිර වශයෙන් ඇතුලේ මොකද්ද තියෙන යන දෙයක් නේසෝනත්ථීති වදාම නැහැ කියලා කියන්නේ නෝචකෝ බෝ අයං අත්තා ඉත්තවත පරම දිට්ඨන ධම්ම නිබ්බානම් පත්තෝ බොත් මෙතනින් මේ කිවර වෙන්නේ දිට්ඨනි ධම්ම නිබ්බානේට පැමිණෙන්නේ ඊට හේතුවයි මේ කාම කේදීවා අනිච්චයි දුකයි විප්‍රිනාමයි ඒකේ ඒ විප්‍රිනාම නිසා යත්තන්ට මේ සෝක දුක්ඛ දෝමන සුප්පායාස කියන වේරම මම පාළි තුක් යකේ විදිහටමයි කියලා කියන්නේ යතෝක බෝ අයම් අත්තා විවිච්චේව කාමේ ඉහි විච්ච කුසලේ ධම්මේ ඒ විවිච්ච මේකින් ඒ විදිහට එකින් අයින් වෙලා අත්ම ඥාණයට ඇවිල්ලා ඉන්නවා නම් ඒ විදිහට එක් පරම ධම්ම ditta ධම්ම පරම ditta ධම්ම නිබ්බානේ පැමිණුණා වෙනවා ඊළඟට ඒ කාමයන් නැති වෙන නිසා දුක වගේම මේ හේතු හිටනවා අර දෙවෙනි ධ්‍යානයේ වගේ හිතේ තත්ත්වෙ කොට මේ වචන පාවිච්චි කිරීල වචන වල ඕලාරික බවක් තියෙනවා ඒ නිසා දෙවෙනි එක ditth dhamma nibbana හැටියට එතන ගියාම ඒක පුළුවන් කියන හේතු ඊළඟ හතර ඊට පස්සේ පස්වෙනි ඒ විදිහට ditth dhamma nibbana දැන් අර මුලින්ම කතා කරපු කල්යාණ මිත්‍රි කිව යන්තයි පැත්තට ගත්තා මනස මොන විදිහට ගියා මේ කාමයන්ගෙන් යුක්ත වූ දෙයක් තමයි සිතත් එක්ක යුක්ත වූ දෙයක් තමයි නිබ්බානේ හැටියට හෙතු කියනවා ඒ පහයි තෝට. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන්නේ කියන්නේ ඒක නෙවෙයි පරම ditta ධම්ම නිබ්බාණය. අර ආයතන හයි පස් විශේෂයෙන්ම පස් ආයතන හයි මේ පස් ආයතන කියනකොට ඒකේ ඒ දැනට මේ අවතින සත්ව භාවය දැන් තියෙනවනේ සත්ව භාවයක් අපතුල මේ නම් ගම් දාලා මේක අච්චාරුවක් වෙලා තියෙන්නේ දැනට නමුත් ඒකේ භවී අපි කියන ප්‍රබස්සර කියලා ඒක නහු වෙන්නේ බං ඒ ප්‍රබස්සර වූ අත් භාවය තුල තියෙන ඒ ලෝකයට සම්බන්ධ වෙන මේක නාම රූප හදා ගන්න එක. ඒ ආයතන හය ඉපදෙන දේවල් නැති වෙන දේවල්. ඒක සමුදයක් තියෙනවා. අත්ංගමයක් තියෙනවා. ඒක ලෝකෙට සම්බන්ධ වුණාම මගේ තනිකම නැහැ. තිනේකින් මන් තනිකම නැත්තම් මන් තනි නෙමෙයි. දැන් ජීව සංඥා නා සංඥාතන එක්කන සම්පූර්ණ තනි ලෝන්ලිනස් නෑ අයියා. දැන් අපිට වෙන තියෙන අපි ලෝන්ලිනස් එකක් තියෙනවා. මේ හය තමයි මාව ගෙනියන්න දක්වන් තින්නයි. ඒ සම්ම කොහොමරි පස්සය නැතනේකට සම්බන්ධ අපි කොහොම ඕසු විදිහට තමයි දැන් කරන්නේ. ඇහැට, කනට, දිවට, නහයට, ශරීරයට. මනෝ කිව්වහම පරණ දෙකපු රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශත් එක්කම කැරකෙර කියනවා. ඒකෙන් ධම්ම හදාගෙන, ඉමජිනේෂන් හදාගෙන. ගොරෝසු විදිහට තාර කියන්නේ ආස්වාදයක් තියෙනවා. ආදීනියක් තියෙනවා. වැදගත් නැති තම ආදීනියන් අපි දන්නවනේ ඒකට අහුවෙලා කෙරෙන මේ මේ නැකිල්ල මේ කැරකිල්ල මේ බැලපිල්ල අපිට තේරෙනවා නිස්සරණයක් තියෙනවා ඒ කියන්නේ නිස්සරණේ කියලා කියන්නේ ඡන්දයෙන් කරත් මට ගාව ගන්න එකයි කරන්නේ මේක හේතු බලස් දෙයක් ඇටින් දකින්න චර මේක තිබිච්ච නිසා ඉමස්මින් සති දාන එහෙම කරපුවාම ඒකට තියෙන නිරු ඒක කෙටි සම්බන්ධය කරහම බුදුහාමුදුරුවෝ කියන එකටම කියන එක තමයි අනුපාදා විමුක්ති ඒ ආස්වාද සමුදය අත්ංගමය ආස්වාදය ආදීනවය නැතගත් මෙදී සරණයක් තියෙනවා ඒක යථා භූතං විදිට්වා ඒ වෙච්ච වෙච්ච විදිහට දැනගෙන අනුපාදා විමුක්ති මේක තමයි ඉහළම පරම දිට්ඨ ධම්ම නිබ්බානයි. තංගර අතෙන්ට අපාරු ඡේදක්යත් එක්ක එන නැත්නම් කාම ලෝකයක් එක්ක යන දිට්ඨ ධම්ම නිබ්බානයක් නෙවෙයි. කියලා බුදුහාම මෙතෙන්දි කියන්න හදන්නේ ඒකයි තමයි ඉහළම වෙන්නේ. එතෙන්දි දැන් මේකෙම කියවනේ අගී විරජ්‍යති කියලා පගේ විනාශු මේක මෙතෙන්දි නෑ. මේක තයහා යන සත්‍යයක් නෑ. මොකද ආයතන කොහොමද මේක තින් සම්බන්ධවක් තියෙන්නේ. ඒසත් රූපාම පරිඥාව පරිඥා නැකෙන් පූර්ණංගෝදී හොඳද? කාම පරිඥා, රූප පරිඥා, වේදනා පරිඥා. මේ වචන තුන තියෙනවා. කාම රූප වේදනා ඔය තුනට අහුනුන අතන අපි දිට්ඨ ධම්ම නිබ්බානේ නැත් අනුපාදා විමුක්ඛේන ඒක තමයි බුදුහාට දිට්ඨ ධම්ම නිබ්බාන වචනේ පාවිච්චි කරන්නේ එක් දින් දින් නොත කියන අනුපාදා පරි නිබ්බාන සීතල් සීල්වල කියලා අපි හැමදාම කියන හැටියට මම වාස්තවලියක් මම වාස්පිල යනකොට මගේම වාස් වැඩි ඉහළ යන්නේ මැග්නට් පවර් එක අඩු වෙලා යනවා මම අතුදාම් වුණා මැග්නට් ඇතර බලගත් වෙන්නේ ඒක තමයි දැනගන්න ඕන කාරණේ අපිට තේරෙන භාෂාවෙන් කියවේ සුදු පිට ධම්ම නිබ්බානේ වාදයේ ගැන හිතලා බලන්න ඉස්සෙල්ම සබ්‍රා මෙන්න මේක කරන හැටි විශේෂයෙන් පිට ධම්ම නිබ්බාණය ගැන විශේෂම කාම ලෝකෙට සම්බන්ධයක තමයි මම කිසිමගේ කතා කරන්නේ මම කියවන දාර්ශනිකය කතා කරපු පැත්තේ කාලේ ඔය චාර වාක්‍යන් වගේ අතු කිව්වේ ඒ චාර වාක්‍ය දාර්ශනිකය තියෙන වගේ ආදි පුදුසරණමයි තවත් ඒකෙන් කතා කරන්න පිළිවන් නැත්තු කතා කරන්න පුදුසරණයි බුසනා සත්‍යතුනි බොහොම පිං හොඳයි ආනන්ද මහත්මයා මහින් සංග මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා සිදු වෙන්න හොඳයි තේරුම් ගන්න සත්‍යතුමා ඇතුළු හැමදාටම ඇත්තටම මට මේ අර දෙවෙනි වටේදී මගේ මුලින් ආනන්ද මගේ හිතේ තිබිච්ච ප්‍රශ්නේ උත්තරේ ලැබුණා දැන් මේ ධිට්ඨ ධම්ම නිර්වාණය ගැන කියවෙනකොට මට හිතෙන සාමාන්‍යයෙන් අපි දැන් අර ඔය ගැ භාවනාවක ඉන්නකොට ප්‍රථම ඥානය වගේ අම්ගේ සත්‍යයන් වල ලං වෙනකොට විවිච්චව කාමෙහි විවිච්චව කුසලේ ධර්මයි සවිතක්කස විචාරම් විවේකයන් පීති සුඛං කියන ඒ පැත්තට යනකොට අපි යම් කිසි දෙයක් අත්විඳිනවා ඒකද ඔව් කියන්නේ මේ ධිට්ඨ ධම්ම සුඛ මේ මොකද ධිට්ඨ ධම්ම නිබ්බාණය කියලා ඉතින් එහෙම නෙවෙයි කියලා දැන් තේරුණා නමුත් සතිතුමනි හරි කවුරු හරි කලණ විතර කියන්නේ එතකොට එහෙම දෙයක් අත් ඉඳලා අහිම දෙයක් අත් නිමේ ඇති වැරද්දකුත් තියවද මොකද දැන් මට හිතෙනවා ඒක ඇති වැරද්දකුත් නැහැ කියලා මට තේරෙන්නේ නැහැ මොකද මේ දැන් අපිට මේ කොච්චරක් මේ ධර්ම ගැන ලොකු සාමාන්‍ය කෙනෙකුට වැඩි ගැන නැති කෙනෙකුට මේ සැක සංගා තියෙනවනේ ඉතින් නමුත් මෙහෙම අවස්ථාවකට අපි පත් වෙනකොට අපිට සාමාන්‍ය කෙනෙකුට හැංගෙන්න පුළුවන් එහෙනම් දැනෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක් නේද කියන හැඟීමක් හුඟක් කලකට ඇති වෙලා ඒ ධර්මයේ තියෙන ශ්‍රද්ධාව වැඩි වෙන ගතියක් ඇති වෙනවා කියලා මට හිතෙනවා ඉතින් ඒක මං හිතන්නේ මන්දනේ මං ඒක හිතන විදිහ හරියට කියලා ඉතින් මට හිතෙනවා අපි මේ චිත්තධම්ම සුඛ චිත්තධම්ම නිබ්බාණය වගේ එකක් ඒ ධ්‍යානයකට වගේ සමාවදීනකට තියෙන සුඛයේ වගේ එකට සමාන කරත් වරදක් නැද්දෝ කියලා හිතනවා වට එහෙම නිකන් අදාතක් ඉදිරිපත් කරන්න හිතනවා තේරුම් ගන්න. හොඳයි ඒකටත් අපි පිළිතුරක් බලාපොරොත්තු වෙමු යම් කිසි අදහස් ඉදිරිපත් වෙයි. හොඳයි මම බ්‍රුණ මහත්මයාට මෙන්න මම හිතන බ්‍රුණ මහත්මයාට මේ පිළිබඳව අදහසක් කියන්නත් පුළුවන් වෙයි. ඒ වගේම අද සාකච්ඡාව අවශ්‍යයෙන් යමක් පැහැදිලි කරගන්න හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න බ්‍රුණ මහත්මයා තේරුම් ගන්න. ඇටපත් වුණා කියලා කියනවා. ඒ අනුපාත පරිනිර්වාණයට පනවන එක නෙවෙයි. ඒ එන අදත් ඒකෙන් දුක නැහැ. නියත නැහැ. නියත නැහැ කියන එක නිත්‍ය නැහැ. ඒක වෙනම තැන කියන වෙනස් වෙන එක. ඒවා ඒකත් ඉවරයි. ලොජිකක් මට දෙන්නේ ඒක පරිනිර්වාණයක් තියෙනවා. ඒක කියලා කියන්න මට තේරුම් ගන්න බැහැ. මන්දේවතේ චිත්තාර නිත්‍ය සංඥා වරන් ආපුවේ ආයතරේම දර්ශිනාදර කලින් මාස්නේ චිත්තයේ සුඛය තියෙන එකට ඒක අපි ආරේද කියන්නේ සෝතරි සල්ප කෙනෙක් මේ තේරුම් ගන්නකොට ඒ ඥානවල සත්‍යයන් නිත්‍ය නැහැ කියන දුහම් දුකන සත්‍යව පහල වෙනවා. හැබැයි ඒකම මේ ආරේද ධර්මයේ තේරුම් ගන්න නැති කෙනෙක් ඒ වගේ තැනකට ගියොත් කියන්නේ ප්‍රශ්න දෙයක් හදේ මේ සංඥා සංඥා ගියොත් වෙනම තත්ත්වයක් ඊට පස්සේ එතන තියෙනවා. ඒක සමහරවයි මේ ධර්මයේ අහලා තිබ්බයි කියන එක වෙන්නේ මේ හරියට තේරුම් අවබෝධ කරගෙන තිබුණේ නැත්නම් එතන තත්ත්වය වෙනස්. ඒකේ සත්‍යතාව වැඩි වෙන එක නෙමෙයි වෙන්නේ. නිත්‍ය සංඥාව වැඩි වෙනවා. මේ මේ ආත්ම සංඥාව වැඩි වෙනවා. මේ දුකයි කියලා එන්නේ නැහැ සැපයි කියලා. එතකොට තත්ත්වය වෙනස්. ඒක කලින් දැනගෙන තිබ්බනම් ඒක කියන්නේ භාවනා මේ ධ්‍යාන වලට යන එක ලේසි තේරුම් ගන්න කියන ඉඳ තමයි සම්තුරු ආර ඉස්ලාම් කමියු මේ ධර්ම තේරුම් කළ දෙන්න උනා තෝරගෙන තියෙන පිටස බල දෙ දෙන්න ඒකට ඒක තේරුම් කරලා දෙන්න ලේසි නේද එහෙම නැතුව දැන් මේක ඇවිල්ලා අර මේ විද්‍යයි කියලා හදාගෙන අකු පිරිසකට උසල පොලේ ගහලා වැඩක් කරනවා මේක අන්තිමට කියන දේවල් අනකොට ඒක කොහොමද ඒක පාරගෙන ඉඳන්නේ දැන් අපිට දැන් සමාජය අපිට තේරුම් දෙයක් තමයි ආමිය ලකුව ටැග් කරන් යන පිරිසටම කාමෙන් වෙන්න වෙන ආදීනම කියනකොටම ඒගොල්ලෝ කොච්චර මේ එකත් එක්ක ඒක ස්ථිර කරගන්න අනිත්‍යසත් එක ගැටෙනවාද කියන එක. මෙතන මේ කාමෙන් අයින් වෙලා මේ කාමී ආදීනම තේරුම් අරගෙන යන පිරිසක් උනොත් අර නිත්‍ය සංඥාව අල්ල ගන්නකොට ඒ අල්ල ගන්න එක කොච්චර ලකුවට ගන්නවද? ඉතින් මේ වගේ දෙයක් අර ඒගොල්ලන් තේරුම් ගන්න යයිද කියන එක. ඒ වගේ සමාජ වෙ තේරුම් ගන්න පහසු දැන් තමයි ඒගොල්ලෝ අර නිර්වාණයක් පරිනිර්වාණයක් ගැන මේ දන්නේ නැත්නම් ඒක සුඛය නම් හොයන්නේ එතකොට ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒ සුඛය ඇයි මේ හොඳ නැහැ කියලා කියන්නේ මොකද? ඩාර්කියෝයි ප්‍රථම ධානයේ තියෙන සුඛය. මේ සංඥාසයේ තියෙන සුඛය. ඒක හොඳ නැද්ද කියලා කියනවා. හොඳ නැති වෙයි ප්‍රශ්නේ. මේක හොඳයි වුණාට ඒක අනිත්‍යතාවයක් තියෙනවා කියන එක ඔය තමයි මට තේරුනේ එහෙම කියන්නේ. තේරුම් ගත විදිය වැදගත් දැන් තේරුවාසම් තේරුවන් සම්මයි ගුණ මහත්මයා බොහොම පිං සුරංගනි මහත්මිය ඔබතුමීට පුළුවන් ද සම්බන්ධ වෙන්න තේරුවන් සම්මයි නේද හොඳයි දරුවත් මහත්මයා ඔබතුමාට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ද අද සාකච්ඡාව සම්බන්ධයෙන් සමාන ජයන්ත මහත්මයා මොකද කියන්නේ හොඳයි තිරුවන් සර්ණයි චන්දන මහත්මයා ඔබතුමාට අවස්ථාව තියෙනවා චන්දන මහත්මයා බොහොම අමාරුයි මේ වාගේ ධර්මයක් අහලා නැත්නම් මට මේ වෙලාවේ මේ අවස්ථාවේදී මතක් වුණ ආලාර කාලාමතුම එතුමා ඒ වාගේ ධ්‍යානෙට නැත්නම් ඒ වාගේ තත්ත්වයකට පත් වෙලා නමුත් ඒක ගැන කලකිරීම කියන ධර්මය අහලා තිබුණ නැති නිසා ඒ අරූප ලෝකවල ඉපදිලා ආය එතනින් එතුමා දැක්කේ අරූප ලෝකවල ඉන්නේ නැත්නම් මේ ලෝකෙම ඉපදිලා බුදුහාමුදුරන්ගෙන් ආපහු බණ අහලා නිවන් යන්නත් තිබුණා නේද වාගේ අදහසක් මට ඇති වුණා දේවන් සර්ණ දියලුස කරන සමය බොහොම පිං සත්‍යතුමනි පසුගිය සාකච්ඡා මාට අහන්න ලැබුණා මේ ප්‍රතිගත කිරීම සමාවෙන්න මට සම්බන්ධ වෙන්න බැරි වුණා පෞද්ගලික හේතුන් නිසා එතෙන්දී අර අපි අනිකුත් සූත්‍ර ගත්තොත් අර අජත්තං රූප සංඤී අරූප සංඤී බහිද්ද රූපානි පස්සති වගේ තැන්වල විස්තර වෙන කොටසක් මට ත්‍රිපිටකයේම හම්බුණා මම අද හෙව්වා ඒක මට හොයාගන්න අවශ්‍ය වුණා අපහසු වුණා එතෙන්දී අජත්තං අරූපී සංඤී කියන තැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ සිංහල පරිවර්තනයේදී. ඒකෙන් තේරෙන්නේ එයාට රූප ධාන ලබා ගැනීමට හැකියාවක් නැති කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඒ තරම් සිත දියුණු කරලා නැහැ රූප ධාන ලබා ගන්න. ඒ කොටස ඒ තත්ත්වය තමයි අජත්තං අරූප සංඤී කියලා පාවිච්චි කරලා තියෙන්නේ. එතෙන්දී නම් බාධා කරන්නම් මම විනීත වේ මේ ඒ සූත්‍රය ගන්නට උනොත් ඒ පරිවර්ත දැනට මේ මගේ මෝඩ ඔළුවට ඒකට අනුවත කරන්න බෑ වගේ. ඇයි එහෙම කිව්වේ කියලා? ඇයි එහෙම පරිවර්තනයක් වුණේ කියලා? හොඳයි සත්‍ය දිනේ මේ පාරිසුත් ඒක අරූපත්තේ එන්න තුරිය සත්‍ය තුමයි නානත් සංඥාන අමනසිකාරා කිය එතෙන්ද පහු කරගෙන යන්නේ එහෙමනේ. එතකොට අරූප මන් දන්නේ නැහැ හැබැයි මන් දන්නේ නැහැ ඒකින්ද සූත්‍රය දැනගන්නවා නම් මං කොහොමද වඩා හොඳයි කියලා හිතෙනවා. බුදු සරණයි. ආ කියන්නකො ඒ සූත්‍රය කියන්න හොඳයි බුදු සරණයි. සූත්‍රයක හොයලා කියන සත්‍යතුමනි එතෙන්දී මට මතක් වුණේ අර මීට කෙටි කලකට කලින් අපි සාකච්ඡා කර යන ආලෝක සංඥාව ඇති වෙනවයි කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ ධ්‍යාන වලට කලින් කියලා වගේ. අන්න ඒ පැත්තෙන් මට සම්බන්ධතාවයක් වගේ එකක් දැනුණ හින්දා මම ඒක මතු කරන්නත් හේතු වුණේ. මම හොයලා කියන්න කොතනද ඒක තියෙන්නේ කියලා ඒ පරිවර්තනය කරලා තියෙන තැනත් ඉතින් පසුව. හොඳයි. නැවතත් මම යොමු වෙනම් චිත්‍රා මහත්මිය ඔබතුමිය දෙක තේරුම් පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම සාදාන වාසය සිටියා. ඉතින් අපිට මෙතනදී මං හිතන්නේ තේරුම් ගන්න තියෙනවා දෙයක්. මොකද තථාගතයන් වහන්සේ අපිට පහදන දීලා තියෙනවා මේ ආයතනයන් සම්බන්ධව ගැන. ඒ උන්වහන්සේගේම වචනයෙන් අපි තේරුම් ගන්න උත්සාහයක යෙදුණොතින් මේ ආයතන නිරෝධය නිබ්බානය කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ආයතන නිරෝධය කියන එක මම හිතන්නේ චූල සුඤ්ඤත සූත්‍රය අපිට මතක් කරගත්තොත් ඒ නිරෝධය සිදුවෙන හැටි තියෙනවා. ඒ වගේම තවත් තැනක ආයතන නිරෝධය සිදුවෙන හැටි අපි කලින් වාක් විස්තර සහිතව තේරුම් ගත්ත සූත්‍රයක් තමයි පොට්ටපාද සූත්‍රය. ඒකේ අර සංඥා අග්‍රයට සංඥාදී වෙන තැනට යනකම් අපි තේරුම් ගත්තා. මම හිතන්නේ මේ අනුපාද පරිනිබ්බාන තත්ත්වයේදී ඒ කතා කරන්නේ යන්නේ එවැනි තත්ත්වයක් කියලා. ඒ කියන්නේ සංඥාවේ අගට ගිහිල්ලා ඒ එතනිනුත් ඒකටත් කලකිරිලා ඇත්තටම මේ සංඥාව අර එක්තරා තැනක තියෙන උන්වහන්සේගේ වචනෙන් සංඥාව ගඩක් සංඥාව උලක් සුභී ආදී වශයෙන් ඒ එහෙම තේරුම් අරගෙන මේ සබ්බ සංඛාර සමත තත්ත්වයට පත්වීම තමයි උන්වහන්සේ අනුපාද පරිනිබ්බාණය කියලා කියන කෙනෙක්. එතකොට අර සංඥා සහිතව අනිකුත් ශාස්ත්‍රවරුන්ගේ ගිහිපු තත්ත්ව ගැන අපේ කල්යාණ මිත්‍රෝ දෙන්න අපිට තේරුම් කරලා දුන්නා. එවැනි තත්ත්වයකදී අපි දන්නවා ඒ අය නේව සංඥා නා සංඥායතන දක්වා දේහිත දියුණු කරත් මේ සංඥාවේ අග තථාගතයන් වහන්සේ ඒනුත් ඔබට යමක් තේරුම් ගත්තා කියන එක අපි ඒක සූත්‍ර මාර්ගයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම භාවනාවකට යොමු වුණොත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමම මේ නිරෝධය සාක්ෂාත් කිරීමයි කියන එක යම් කිසි විදිහක භාවනාවේ ප්‍රත්‍යක්ෂයකට නොපැමිණියොත් මේ දේ තේරුම් ගැනීමත් අපහසුයි කියන එක අපි අපිට හොඳින්ම තේරෙන මොකද ඉතාලම ගැඹුරු ධර්මයක් ගැන අපි කතා කරන නිසා. නමුත් එවැනි තත්ත්වයකින් පස්සේ උන්වහන්සේ අපිට ඊළඟට කියනවා මේ ආයතන ඔස්සේ බලන්න කියන එක. එතකොට ඒ තත්ත්වය, ඒ නිරෝධ තත්ත්වය සාක්ෂාත් වුණාට පස්සේ තමයි කෙනෙකුට මේ දේවල් වැටහෙන්නේ හරියට කියලා. ඒ කියන්නේ මේ කොහොමද මේක උනේ? මෙවැනි තත්ත්වයකට මනසක් පත් වෙන්නේ කෙනෙක් නෙමෙයිනේ. ඒ තත්ත්වයට යනකොට කරන කෙනෙක් නැහැ. නමුත් ධර්මතාවයන් විදිහට දකිමින් යන මේ ගමනේ අවසානයෙන් පස්සේ කෙනෙක් ඒදී කොහොමද මේක සිදු වුනේ කියන එක ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න පුළුවන් වුණොත් විදර්ශනාවේ උන්වහන්සේ අපිට දේශනා කරන මේ ආයතන ගැන හොඳින් තේරුම් ගන්න කියන එක, හොඳින් දකින්න කියන එක, ප්‍රත්‍යක්ෂයට එන්න කියන එක. ඒ නිසා මේ භාවනාවේ ප්‍රඥාවත් එක්කම කෙනෙකුට පුළුවන් වෙන්නේ මොකද මේ ආයතන කොහොමද මේ වැඩ කරන්නේ, මේ කොහොමද මේක සිදු වුනේ, මේ ආයතනවල Nirodhe සම්පූර්ණයෙන්ම සිදු වුණොත් නේද සංඥාවේ අගට ගිහිල්ලා එනොත් ඔබට මනසකට පත් වෙන්න පුළුවන් කියන එක උන්වහන්සේ අපට දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි හිතන්නේ භාවනාවකටම යොමු වෙන්න ඕනේ, Nirodhe සාක්ෂාත් වෙන්න ඕනේ. ඒ සාක්ෂාත් වුණු Nirodhe නැවත ප්‍රතිවේක්ෂා කිරීම බලීමේදී තමයි අපිට ආයතන හොඳින් ප්‍රත්‍යක්ෂව දැනගත්ත කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන එක තමයි දැන් තමයි තේරුම් ගත්තේ. තේරුවන් සත්යි. ඔව් තේරුවන් සත්යි. චිත්‍ර මහත්මිය අත්‍ය මාත් හිතුවා දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ ධර්මයේ තේරුම් ගන්නකොට ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන් ආදී විවිධ පැති වලින් මේක තේරුම් ගන්න ඕනේ කියලා. දැන් මෙතනදී මේ සූත්‍රය තුලදී බුදුරජාණන් වහන්සේ කියන්නේ පස් ආයතන 6ගේ සමුදය අස්සංගමය ආදීනව නිස්සරණ, ඒ කිය ආස්වාද ආදීනව නිස්සරණ පැත්ත බලන්න කියලා. එතකොට තේරෙන දෙයක් තමයි දැන් අපි දැන් මෙතන ආයතන විදිහට බලනවා කියන සැනම අනිකුත් විදිහට බලනවා නේද කියන එක. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ආයතන හැටියට බලනවා නම් අපි ඒක ධාතු හැටියට බලන්නේ නැහැ වගේ කියලා. නමුත් ඇත්තටම බලනකොට අර අට්ඨාරස ධාතු කියන තැනදී චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු කියනකොට ඒතර ඇත්තටම ධාතු වශයෙන් බැලීමකුත් තියෙනවා නේද? එහෙමනම් මේ ආයතන අඳුර ගන්නවා කියන තැන ඒ වෙලාවේ හටගෙන නිරුද්ධ වන ගතිය, ඒ හේතු නිසා ඇති වෙන ගතිය, පටිච්ච සමුප්පන්න බවත් අපි දකිනවා නේද කියලා වගේ අදහසක් ඇති වුණා. ඒක නිසාම මේ ආයතන හරියට අඳුන ගන්නවා කියන තැන විවිධ පැති වලින් ධර්මය අවබෝධ කරනවා නේද කියන එක ආයතන අඳුන ගන්නකොට කියන එකත් මතක් වුණා. සත්‍යයෙන්ම මට අර සූත්‍රය හම්බ වුණා. ඒක මේ තින්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ චාපාල වගේ අභිභායතන සූත්‍රයට පස්සේ තියෙනවා සූත්‍රයක් විමුක්ඛ සූත්‍රය කියලා. ඒ විමුක්ඛ සූත්‍රයේදී තමයි ඒ වගේ අර්ථකථනයක් සිංහල පැත්තෙන් දීලා තියෙන්නේ. අපිට ඒක පසු සාකච්ඡා කරන්න පුළුවන්. මම පොඩ්ඩක් මතු කරව. ඒක කමක් නැද්ද සත්‍යදම දැන් මතු කරන එක තේරුම් ගන්න? මහිතන හොඳයි අර ධාන කතාවත් තාජාක්කවරි මතක් කරන්න ඕන. ditta dhamma nibbana එක ගැන හොඳයි. හොඳයි අපි නේද සූත්‍ර භූමිචාලවක්ද තියෙනවා කියේ නේද? තියෙන්නේ සත්‍යතුමනේ අෂ්ටක නිපාතේ චාපාල වර්ගය. චාපාල වර්ගයේ අභිභායතන සූත්‍රයට පස්සේ එන විමුක්ඛ සූත්‍රය. සත්‍යමයික බලනකන් අපි නැවත වරක් ditta dhamma nibbana කියන පැත්තට පොඩ්ඩක් යොමු වෙලා සාකච්ඡා කරමු. කොමුද මහත්මිය ඔබතුමීට අවස්ථාව තියෙනවද එකතු වෙන්න? අවසරයි මට මේ කැඩි කැඩි මට ඇත්තටම මගේ ඉන්ටර්නෙට් එක හත් ගියේ නෑ. නමුත් මේ මට අදහසක් වශයෙන් කියන්නේ තුන ඇත්තටම මේ සංඥා විපල්යාසය නිසා තමයි ඇත්තට මේ ඔක්කොම දේවල් වෙලා තියෙන්නේ කියන්නේ. මේ ඇටි දෙයක් නැති දෙයක් ඇටි විදිහට පෙන්වන අර මෙරිඟු වගේ අද ඒ සංඥාව මම හිතන්නේ මේ තියෙනකන් අපිට මේ අපි ඇත්තටම භාවනාවෙන් කරන්නේ ඒක තමයි. මේ සංඥාව තියෙනකන් අපිට අපේ මම කියන තැන හැමතිස්සෙම ඉන්නවා ඇත්තටම. ඒ මම කියන එක අපිට දෙලෙම නැති කරන්න බෑ ඇත්තටම. මේ මම හිතන්නේ අර සංස්මාත්මක අපේ මේ දාත් මනසකාරය ඒ වගේ දේවල් කරන්නේ ඇත්තටම. ඒ වගේ අදහසක් තමයි මට ඇත්තටම ඉදිරිපත් කරන්න හිතුනේ. මොකද මට ඒ සූත්‍රේ නම් දිගටම අහගෙන ඉන්න අමාරු වුණා. මේ මාතෘකාව දිගටම මගේ ඉන්ටරෙස්ට් එක ඩ්‍රොප් වුණා. ඒක නිසා ඇත්තටම මේ අපි ගොඩක් වෙලාවට මේ මම කියන දේ අල්ලගෙන ඉන්න නිසා තමයි ඇත්තටම මේ ඔක්කොම ප්‍රශ්න වෙලා තියෙන්නේ. මම හැදුනේ කොහොමද කියන එක ඇත්තටම හොයන්න ගියාම මේ අර අපිට මේ සාමාන්‍යයෙන් අර මම එක උදාහරණයක් මට මතකයි. මම ශ්‍රවණය කරා එක දේශනාවකදී මේ අපේ ඔක්කොම මේ තාම සියුම් මේ තියෙන ධාතු කොටස් හරියට වැලි කොට්ටයක් විහිලි වැලි කොට්ටයක් පුරවලා දැන් අපි අත උස්සනකොට එහෙම අපිට පේන්නේ ඇත්තටම අත උස්සනවා වුණාට ඒක සියුම්ව බලනකොට පේන්නේ මේ ඉතා කුඩා සිදුරක් වැලි කොට්ටේ යටින් ඉතා සිදුරකින් වැලි වැක්කිරෙනවා වගේ තමයි ඒක ඇත්තට පේන්නේ කියලා. මේ වගේ මට ඇත්තටම දැන් මගේ ළඟ ඒ විස්තරය හරියටම මතක නෑ. නමුත් අර ධාතු මානසිකාරයම තමයි මම හිතන්නේ මේ මම නැති කරන්න අපිට හොඳම මේ දේ කියලා මට හිතුණා. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. දිල්රුක් මහත්මයා ඔබතුමාට පුළුවන් එකක් වෙන්න තවදුරටත් අපි වික්ක ධම්ම නිබ්බාන පැත්තෙන් සාකච්ඡාව ගෙනියමු. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි. මට ඉතින් මටත් අර මේ දැන්ත මහත්මයා කියපු දේ කියලා මම උඩට කාරණා කිතලා තිනවා. මේ බොහෝ වෙලාවට අපිට සාකච්ඡා වෙදි ඉතිපත් වෙනවා මේ ඩාට් මැෂින් බැලීම එහෙම නැත්නම් ආයතන වශයෙන් බැලීම එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධයන් වශයෙන් එහෙම නැත්නම් හේතුඵල වශයෙන් ඉතින් මේවා ප්‍රතිපදාවන් පැත්තෙන් යන විවිධ ප්‍රතිපදාවන් සම්බන්ධ ඇති වෙන්න පුළුවන්. නමුත් මටත් හිතාගන්න බෑ අවසානයේ මේ කොහොම කරත් පටිච්ච සමුප්පාදයට සම්බන්ධ වෙන ගතිය තමයි මම දකින්නේ. කොච්චර කොම් පැත්තෙන් ගියත් ඉතින් මම හිතන දාත් මාත්ම කීප කාරණේ සෑහෙන වටිනා ඒ සම්බන්ධයෙන් දිට්ඨ ධම්ම සුඛ විහරණය දුක්ඛ ධම්ම නිබ්බාන සම්බන්ධයෙන් ඉතින් මම කියන්නේ සෑහෙන කොටසක් අපිට සත්‍යීතුම විස්තර කරනවා. මම නම් ඇත්තටම කියන්නේ ඒක ගැන දැනුමක් නැහැ. මම එහෙම ඉච්චර තත්ත්වයක් ගැන සාකච්ඡා කරන්න තරම් මට පෞද්ගලිකවම නමුත්තර ධ්‍යාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දැන් අපිට එකක් තමයි මේ ධ්‍යාන තත්ත්වයන් ඉතින් මම දන්නේ ඒක අටක් සිරුවක් වෙනවද කියලා. මොකද ඒක එහෙම ලබාගත්ත කෙනෙක් මම දැන් දන්නේ කොච්චරක් අතහැරින්න ඕනද කියලා. ඒ වගේ තත්ත්වයකට යන්න අතහැරීමක් කොච්චරක් අතහැරීමක් කියන්න ඕනද කියලා. ඉතින් ඒ වගේම තමයි ඒක නිකන් ඇවිල්ලා එතන සතුට ලැබෙනවට වඩා බද්ධ වෙනවා කියන එක ඒක කාම සතුකේම නෙවෙයිනේ. ඉතින් ඒ වගේම තමයි ඉතදී ඒක සකස් වෙන ආකාරයත් නොදැනෙන දෙයක් නෙවෙයි. සකස් වෙන ආකාරයත් පේන දෙයක්. ඉතින් ඒක බොහොම ඉහළ තත්ත්වයක් වශයෙන් මම නම් පෞද්ගලිකව සලකන්නේ. තිරුවන් සරණයි බොහොම පිං. සේන මහත්මයා ඔබතුමාට එක තේන්න පුළුවන්. සේන මහත්මයා තිරුවන් සරණයි. දිට්ඨ ධම්ම පරම නිබ්බාන කියන එක මම තේරුම් ගත්තේ නම් ඒ ධ්‍යාන මට්ටමේ වගේ තියෙන මට්ටමක් කියලා. කියන්නේ සිත දියුණු කරගෙන යනකොට එන මට්ටම් වලින් පළවෙනි එක තමයි සිත මේ සහල් වෙන එක කාය පස්සති දිස්මේ මේ චිත්ත සම්පති වගේ කියන්නේ සහල් වෙන එක කියන්නේ ඊට පස්සේ තමයි මට හිතෙන්නේ මේ දිට ධම්ම නිබ්බාන කියන්නේ සමාධියත් ඒක දිනු වෙනකොට සමාධිය මේ දිනු මට්ටම තමයි මේ ධාන මට්ටම කියන එක මම අහලා තියෙන්නේ. ඉතින් මේ ධාන මට්ටමට එන්න සෑහෙන පුරුද්දක් ඇති කර ගන්න ඕනේ කියලා මම අහලා තියෙනවා. මොකද ඒක කැඩෙන්න පුළුවන් ධාන මට්ටමුණත් කැඩෙන්න පුළුවන්. ඉතින් මේ ධාන මට්ටම ඒක නරක එකක් නෙවෙයි. ඒක ඇත්ත නරකක් නැහැ. නමුත් ඒක ඇත්ත හොඳකුත් නැහැ කියන එකයි මම අහලා තියෙන්නේ. මොකද නරක නැහැ කියලා කියන්නේ ඒක කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් ඒක හොඳයි කියලා බදාගන්න දෙයක්කුත් නැහැ. මොකද ඒකත් අනිත්‍යයට පත් වෙනවා. ඒකත් ඉක්මවල ඊටත් වඩා වෙන තත්යකට පත් වෙන්නේ නැත්නම් මේක තනිච්ච බව දැනගෙන ඒක වෙනස් වෙන බව දැනගෙන කරජත් නැත්නම් එතනින් ආයෙත් පල්ලෙහාට වැටෙන්න පුළුවන් තත්යක් තියෙන නිසා ඒකෙන්ද ඒකත් ඉක්මවල යන්න ඕනේ. ඒකත් පහු කරගෙන යන්න ඕනේ කියන එකයි මම අහලා තියෙන්නේ. නරක ධර්ම හැටියට නම් මම හිතන්නේ ධ්‍යාන නරක ධර්ම හැටියට කොතනකවත් විස්තර කරලා තියෙනවා කියලා. නමුත් එතන ඒක නරක නෙවෙයි. ඒක වැදගත්කමක් නැහැ. නැත්නම් ඒක එතන පදිංචි වෙන්න තරම් හොඳ තැනක් නෙවෙයි කියන එක. ඊට වඩා හොඳ තැනකට පදිංචි වෙන්න පුළුවන්කම තියෙද්දී ඇයි මෙතනට යන්නේ කියන එකයි මේ සූත්‍රවලින් මම තේරුම් ගත්තේ. මේකත් එතරම්නම් ඊට වඩා පල්ලෙහැවත් එහෙමයි. ඒ කියන්නේ ඊට වඩා ඉහළට යන්න ඕනේ කියන ඒ අදිස්ථානය වීර්යය ඇති කරගෙන ඒකේ ආයුධ කියන එකයි මේ සූත්‍රයේ කියවද්දි මට තේරුණේ. තේරුවන් සරණයි. ඔව් තේරුවන් සරණයි. පොඩි දෙයක් මතු කරන්න කැමතියි. දැන් මේකෙත් අවසානයේට සාකච්ඡා සඳහන් වුණා සුඛ පරිපදා කිප්පබිඤ්ඤා කියන කොටස ගැන. ඒ කියන්නේ මේක ධර්මය අවබෝධ කර ගැනීම සඳහා සුඛ විදිහට ඉක්මනින් ධර්මය අවබෝධ කර ගැනීමේ ප්‍රතිපත්තිය පිළිබඳව එතනදී ඇත්තටම සඳහන් වෙන්නේ ධ්‍යාන පැත්තට බරව තමයි සඳහන් වෙන්නේ ප්‍රතිපදා මාර්ගය විස්තර කරනකොට. ඒ කියන්නේ සිතේ ඒකාග්‍රතාවයේ ඇති මට්ටම අනුව ධම තේරුම් කරගැනීමේ පහසුව තියෙනවා. නිශ්චල වෙන්න ඒ ධර්ම අවබෝධයට යෑමේ පහසුව තියෙනවා. ඒ නිසාම වෙන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලදී සම්මා සමාධි කියන තැනදී දේශනා කරලා තියෙන්නේ මේ බුදු දහමට අනුව ධ්‍යාන වැඩිම ඔස්සේ මේ ධර්ම අවබෝධයේ එතනින් පස්සේ තමයි සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන කොටස පැහැදිලි කරලා තියෙන්නේ. ඒක නිසා අපිට කොහෙත්ම බුදුදහම තුලවත් ධ්‍යාන කියන කොටස් නොසලකා හරින්න එහෙමත් නැත්නම් ඒකට අගේ අඩු කර දීමක් සඳහන් කරන්න බෑ. අනිකක් කියා බුදුරජාණන් වහන්සේගේ 15 චරණ ධර්ම වලත් අවසානයේදී තියෙන්නේ ධ්‍යාන වලට සම්බැඳීමේ තියෙන හැකියාව නැත්නම් ඒ දක්ෂතාවය. ඉතින් ඒක නිසා ධ්‍යාන පිළිබඳව අපි පරිස්සම් වෙන්නත් ඕනේ කතා කරනකොට. ඒවා වැඩකට නැති දේවල් නෙමෙයි. ඒවා ඇත්තටම මේ ධර්ම මාර්ගයේදී තාමත්ම අවශ්‍ය වෙනවා. ඒකයි සමත විපස්සනා කියලා කොටස් දෙකකුත් අපි ඉගෙන ගන්නෙ. ඒකත් එක්කම සමාවෙන ජයතුමාත්මේ ඉතින් බාධා කරාට. කමන්නේ කියන්නේ තුනුත් කාරණයක් තව කාරණයක් ඇත්තටම ඒ ඔබතුමා කියපේක තව පොඩ්ඩක් ඉදිරියට ගන්නවා. දැන් මේ අංගුත්තර නිකායේ ඇත්තටම තව සූත්‍රයක තියෙනවා මේ චතුක්ක නිපාතේ. දැන් ධර්ම විවිධ සාක්ෂාත් කරන ධර්ම සම්බන්ධයෙන් සමහර ඒවා කයින් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම තියෙනවා. එතකොට සතියෙන් අවබෝධ කරගන්න පුළුවන් ධර්ම තියෙනවා, ඇසින් අවබෝධ කරගන්න ධර්ම තියෙනවා, ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ධර්ම තියෙනවා. ඉතින් එහෙම බැලුවම මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් ඒ විවිධ දැන් අපි හිතමු සතියෙන් කිව්වම ඉතින් එතනදි පොඩක් වෙලාවට සතියෙන් අවබෝධ කරගන්න ධර්ම කිව්වම ඔය ඥාන tattවදී වගේ ලබා ගන්න ඥානය සමාලාවට සතිය පිටපසට යවීමෙන් ලබා ගන්න අපිට කියන්න පුළුවන් පිට කලින් ආත්ම කලින් ආත්මල කොහොමද කිය කියලා. දැන් මේ වගේ දෙයක් සෑහෙන ප්‍රඥාවට යොමු වෙන ඕන බර වෙන දෙයක්. මට හිතෙන්නේ අපිට මේ ලොකු ප්‍රශ්නේ තමයි අපි කොහෙද හිටියේ මීට කලින් මේ වගේ දේවල් අපිට ලොකු අවාසියක් කියලා පේන්නේ නැති එක. ඉතින් ඒ වගේ මම කියන්න හදන්නේ ඉතින් ඒ ධ්‍යාන tattwa කියලා කියන්නේ එහෙම කියලා වාඩි වෙලා ඉඳන් එහෙම වලට වඩා ඒව ඥාන වලට සම්ප්‍රයුක්ත වෙන තැන් ඒ සම්බන්ධ වෙන දේවල්. ඉතින් ඒ වගේ වෙලාවට දැන් අපිටම අපිට සතියක් දිනු වෙලා ඉන්නවනම් එහෙම අපිට බලන්න පුළුවන් දැක් මේක ප්‍රඥාවට විශාල වශයෙන් උපකාර වෙනවා. ඊළඟ දිනු වෙනදී තථාගතයන් වහන්සේ ඊළඟට දේශනා කරන්නේ කියනවා දැන් ප්‍රඥාවෙන් බල සාක්ෂාත් කරගන්න ධර්මයන් වශයෙන් තමයි අන්තිමට නිබ්බාන වශයෙන් ආශ්‍රව ෂෙයර් කරලා එතකොට අපිටත් රහතන් වහන්සේලා දැන් මෙසම අපිට සයින මාත්‍රි සංකලාව වගේ ධිට්ඨ ධම්ම ඒ කියන්නේ කෙනා රහත් බල සමාධි වගේ දේවල් උන්වහන්සේලා සමාධි නැහැ. ඉතින් ඒ තත්ත්වයන් ලැබෙන්නේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දීප මාත්‍ය බොහොම පින් ඔබතුමාගේ සම්මා සම්බුද්ධ සරණයි. දැන් මතක් කරන්න අර ධිට්ඨ ධම්ම නිබ්බාන කතාව අපි උඟක් කතා කළා. දැන්ගේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරන ඒ පහේදී කියන්නේ ඒ වැදගත් වචන තියෙනවා. දැන් කාමයේ සම්පූර්ණයෙන් පරිහරණය කරනවා ඒක තමයි අවසානය කියලා හිතලා ඒක දිකේන වචනේ තමයි එත්තවතා කෝබෝ අයංගත්ත මෙන්න මෙච්චරකින් මේ ආත්මය පරම ditta ධම්ම නිබ්බාණයට පැමිණුණා පතෝ හෝති ඉත්තේකේ සතෝ සත්තස්ස ඉන්න සත්වේකුගේ පවතින ආත්මයක් සහිත සත්වෙක් ඉන්න එයා ditta ධම්ම නිබ්බාණයට පත් වුණා කියන අර එක්කෙනෙක් ඉඳලා එයා දානවා ඒ අර ඒ හැලියට නැත්නම් ඒ කොටුවට දානවා ඒ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා සතෝ සත්තස් ditta ධම්ම නිබ්බාණය දෙවෙනි තන්තනෙදිත් එහෙමයි ඒ ඥාණයට ගියාම යා මෙතෙන්න තම මෙතෙන් යන මාගේ ආත්ම භාවයක් තියෙනවා. ඒ ආත්ම භාවය දැන් පරම නිත ධම්ම නිබ්බාණයට ආවා කියන. එතෙන්ද කියන්නේ අර ඊතු ඉත්තේගේ සතු සත්තස්ස සිටින්නා වූ සත්වෙකුගේ පරම නිත ධම්ම නිබ්බාණම් පඤ්ඤාපින් ඒ ditta ධම්ම නිබ්බාණය එනකොට ඉන්නවා සත්‍යය යා මේ ඉන්න මම එක්තරාත් මම තැනකට දානවා සුවයක් එනකොට ඒ තත්ත්වෙට. මේක වැදගත් වෙන්නේ තින්ද බුදුරජාණන් වහන්සේ අර අපි ඉගෙන ගත්තේ සමුදයන් පසාතනවල සමුදයන් අත්ංගමයි අසාධංච ආදීනවංච නිස්සරණංච ඒ ටික දකින්න ඒ ටික දැකීම තමයි පටිසම්පන්නතාවය දකින්නවා කියන්නේ. එතකොට ඒ දැකීම අර විමුක්ඛමක අමතක කරන්න එපා. මේ එක ශුන්‍යතාව විදිහට දකින්න පුළුවන්, අනිමිත්තෝ අපන්නිතේ දකින්න පුළුවන්, ඒක හැරෙන්න පුළුවන් ඒක වෙන්නේ ඕනම විදිහකට. සමහර අය දැන් සමහර කච්චාවදී අපිට ආවා එක ධාතු මාත්‍රයක් හරි දැකීම නැත්නම් ධාතු භාවයේ දැකීම තුළින් ශුන්‍යතාවයේ ඉවල්ලා බලන්න පුළුවන් වෙනවා. සමහර විට ශුන්‍යතාවයේ දකින්න පුළුවන් වෙනවා ඔය කිපෙටිට ඔය ආයතන ටික. ආයතන 6 නැත්නම් 12 නැත්නම් 18. දෙනර සුචීම සූත්‍රෙදි බුදුහාමුදුරු දේශනා කරි කික්කනා කික්ක විදිහ දකින්න හැටි. ඒ සුචීම හඳුත් කියන්නේ මෙහෙම ඒ කික්කනා දකින්න විදිහ දිනවා කේමක සූත්‍රෙම කියන්නේ කේමක සූත්‍රෙ සුචීම නෙවෙයි කේමක සූත්‍රෙනි. ඒ නිසා දැන් අප තේරුම් ගත යුතු වෙන්නේ මට මගේ මේ මනසනේ අනෝටික හැකන දිවන නාසයේ ශරීරයේ නිවීම එක සම්බන්ධද මන ආයතන බාටපත්තල ඒ උත්ෙන්ට සම්බන්ධ වුණොත්ද මිකන මොන ක්ෂේත්‍රයේ තුලද ප්‍රබුද්ධත්වයට පත් වෙන වචන එච්චර හොඳට නැත්නම් ප්‍රඥාව ලබා ගන්න මට ආලෝක උදපාදි වෙන්නේ ප්‍රඥාව පාදි කියලා කියන්න පුළුවන් එන්නේ මොන ක්ෂේත්‍රෙට මං ගියාද කියලා. ඒක තේරුම් අර කුසලෝ සූදෝ අර ඒ සූද සූත්‍රෙදි කියන්නේ ඒ දක්ෂ සුභෝසු මේ ඒ සූදයාගෙන කියන චෙස් ගැන කියන කතාවෙත්. ඒ වගේ තමන්ට තේරෙන්න ඕන මේ මාර්ගයට අප තේරුණා මන්ට මේක ලැබෙනවා කියලා. හැබැයි එතකොට මේක ඒකට සත්‍ය ජීව දාන්න ඒ බොක්ස් එකට දාන්න සත්‍ය ජීව කෙනෙක් නැති නිසා මම ශ්‍රද්ධාවන්තෙක් බවට පත් වෙනවා තව අරයට වඩා ශ්‍රද්ධාවන්තෙක් බවට පත් වෙනවා කෙනෙක් ඉන්නේ නැහැ. ඒ ටික තමයි තේරුම් ගන්න වෙන්නේ. මොකද සමුදේ සත්‍ංගමේ දැනගන්න ඕන රූපේ වේදනාවේ සංඥාවේ. ඒක තමයි ඉතලම ditta dhamma nibbana කියලා කියන්නේ. එතකොට බුධායකට කියන අනුපදා විමුක්ති කියලා. පුතහාන්දර ඒක කියන්නේ නැහැ. අර සතු සත්තස්ස ditta dhamma nibbana ක්‍රමින් සත්‍යේ ඒකට යනවා නෙවෙයි. වැදගත්ම දේ තමයි සමුදයක් තියෙනවා නිරෝධයක් තියෙනවා. සමුදයක් තියෙනවා නිරෝධයක් තියෙනවා සාස්සතයෙන් සහ උච්ඡේදයෙන් මිදෙන එතකොට. තොට මේ බැලුවම ඉතාම ලේසි තමාරල තියෙන්නේ. ඒක ඉතාම තමන් ගේ උස්මට වඩා තමන්ට ළඟයි මේක. සැබෑ සත්‍ය කියන එක තමයි හුස්මට වැඩිය ළඟයි අපිට. සංඥාවට වැඩිය ළඟයි. සංඥාවත් ඇවිල්ලා සමුදයක් අත්ංගමයක් තියෙන දෙයක්. එක්ස්පීරියන්ස් කරන ගතිය, දැනෙන ගතිය නැත්තම් වේදනාවට වඩා ළඟයි. වේදනාවත් ඇවිල්ලා යන දෙයක් නිසා. ඒකට අත්හැරීම තමයි අවශ්‍ය වෙන්නේ. සතමර මේ දැන් කතා කරනකොට ධ්‍යාන ඒවා සම්මා සමාධි නමුත් ඒක නතර වෙන තැනක් නෙවෙයි. අර වන්දනීය වූ ශරීරයේ තායිබුවන්කි ඒ උත්තරමයන් වහන්සේ කියන පලංචීවා ගේ හදන පලංචී පදිංචි වෙන්න අවශ්‍ය නැහැ. පලංචී පදිංචෙන්ට අවශ්‍ය නැහැ කියලා ඒක තේරුම් ගත්තාම තේරෙනවා. සතු සත්තස්ස කියන වචන ඉගෙන ගත්තාම තමයි ඒකෙන් තමයි වාදයක් ගොඩනගන්නේ. වාදය කියලා කියන්නේ මතය. දර්ශනයක් ගොඩනගන්න හදන එකයි. මෙහෙම කෙනෙක් ඉන්නවා. ඉන්නේ කෙනා තව තැනකට දානවා. සුඛේත වඩා සුත්තේකට. බුදුහාම කියන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාන කියන මේ පංචකම් නේ පාදානත්තර පත් කරගත්ත ගමන්ම දුක් රස යාවට කරගන්න සත්ත්ව භාවයේ තියෙන මූලිකම ධාතු මාත්‍රය තමයි මම හිතනවා. ධාතු මාත්‍රකේ මේ පංචකන්ද තමයි තියෙන මූලිකම தත්ත්වය. ඒක තණ්හා කියන ගතියෙන් රූප ඒ තණ්හා කාම තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා විභව තණ්හා වෙන්න පුළුවන් භව තණ්හා වේදී තම ඒ අර ධිට ධම්ම නිබ්බානේ සමහර තැන් වලට අහු වෙන්න වෙන්නේ ඒ නිසා ඒකින් තමයි මම මාව නිර්මාණය කරන්නේ මේ පුද්දල භාවය ගිනියන්ට පුළුවන් එකක් කියලා නිර්මාණය කරනවා. හැබැයි මේක තේරුම් ගත්තහම අර වඩා සීල ඉන්ද්‍රිය සංවර වගේ දේවල් වලට එන්නේ කරුණාව මෛත්‍රිය දයාව හින්දා ලෝකෙට උදව්වක් කරන්න. ඒක නෝ ඊට පස්සේ. ඒ නිසායි බුදුහාමුදුරට තෙන් සමහර කල්‍යාණ මිත්‍රන්ගේ හිච්ච නිසා කියන්නේ නිදම් පුදාන නිසා තමයි කියන්නේ අර සාමුක්කංශික දේශනාවක් උන්වහන්සේට තියෙනවා කියලා දාන කතාවෙන් පටන් ගන්න දෙන්න තමන් මේ කාලයේ ශ්‍රමේශා ධානය දෙන්න ලෝකේ වෙනුවෙන් උදව් ලෝකයට දෙන්න තව සත්තු ප්‍රජාවක් ඉන්නවනේ කම්ම හේතුවෙන් දුක් විඳින්නේ නැත්තු දෙනවා කියනකොට ඒ හිඟන්නේකට බත් ටිකක් දෙනවට වඩා හොඳ දෙන එක හොඳයි ඊට වඩා හොඳයි දීම කියන එකේ වටිනාකම පුරුදු කරන එක. එයාට කියන්නේ කාටද දෙන්නේ කියලා. මොකද කම්ම විපාකය අයින් කරන්න. කම්මය නරක කර්මය අයින් කරන්නත් මම ධම්මයේ කියලා දෙන්න ඕනේ කියලා. ඒ වගේ දන් දෙන්නට ඕනේ. ඊට පස්සේ දාන කතා, සීල කතා, සග් ඒ නිසා සග්ග කතා වෙනවා. හොඳ හොඳ උප්පත්තියක් එන. මේ සත්ත්වභාවය අවාසනාවන්ත දුක්ඛිත වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ නැන්සි කාමනං ආදිනු ලං කරගන්න දේවල් වඩා බිය කරයි මොකක් ලං කරගත්තත් බිය කරයි කියන එක කාමය ආදිනු උකාරං සංකලේසං ඒකෙ පහත් ගතිය ඒකෙ තියෙන කිලස් චන ගතිය යර මගේ සත්තු භාවය විනාශ කළා දාන ඒ නිසා ඒවත් දෙකීම අප දන්නානේ ඊට පස්සේ නිකම්ම ආනිසංශ අයින් වෙන එකේ වාසියක් තියෙනවා. එහෙම කියලා ඊට පස්සේ උන්වහන්සේ බුදුරජාණන්ට පමණ උරුම විශේෂ වෙන දුකට හේතුව නිරෝධ සමග කියලා දෙනවා. එතකොට එයාට තේරෙනවා මාර්ගය කොහොමද යන්නේ කියලා. අනුකූප ප්‍රතිපදාවක් තියෙන එක. ඒ නිසා අපට මාර්ගය දන්නවා තේටි නොකරන බවක් තමයි අපක මන් දන්නනෙත් ඒතුලයිම මා පිළිබඳ කියනවා නොකරන බව තාම තියෙනවා. හැමතිස්සෙම නොකරන බවක්. සමුද්දපාන නිපානත්තේ තථාගත භාවය අපිට තේරෙනවා. අපි හරි පාරේ ඉන්නේ කියන එක තේරෙනවා. ලෞකික සම්මාදිට්ඨි එකම ලෝකෝත්තර සම්මාදිට්ඨි තේරුම් ගන්න වෙනවා. පුළුවන් මේක කරන්න ඒක තේරෙනවා හොඳටම. මේක පුළුවන් කරන්න කියලා. අර විමුක්ති සූත්‍රය ගැන පිවෙන දවසේ සාකච්ඡා කරන කි බොහෝ දේ කතා කරන්න තියෙනවා. එන්ටර් කී පරිවර්තනයේ දුන්නේ ඇයි කියන එක නම් මාදා තාමේකින් හිතන්න බෑ. එක එක තර්කයක් ඉන්නේ අර රූපවචර වලට කලින් එක රූපී අරූපී බව ගැන කියපු නිසා වෙන්නදී ඒ නිසා තමයි අපි කිවි නොකිසිව කියලා දෙනවා කියලා. අර දැන් අපි කිවි ධාතු මාත්‍යක් කියලා. ඒ ධාතු මහවලා කියන ඉමේජ් එකක් ඉන්නේ නැතිකම් මම කියනවා. ඒකට අරූප සංඥා කියන එක දෙම්මනම් අර්ථකථාචාරින් වහන්සේලා එහෙම දාන්නේ දැන් මාර්ගයත් එක්කම යමු අපි මාර්ගයත් එක්කම යමු එතකොට රස විඳින්න පුළුවන් සිතියම බලනවා වගේ අපි ජීජේ තැන් වල සිතියම බලනවා වගේ කියයි බුදුසරණ කල්යාණ මිත්‍රණ බොහොම පින් හැමෝම විශේෂයෙන්ම ජානගෙන විවිධ ප්‍රතිවලින් කියපු එකගෙන බොහොම පින් සිද්ද වෙනවා තව තුන්දේ ඒවා එක එක මාර්ගයෙන් අපට මේකේ රස විඳින්න පුළුවන් වෙනවා අපි සාරිපුත්තම වෙන්න ඕනේ උප්පලවන්නාලම වෙන්න ඕනේ බිම්බලා පජාපතිලම වෙන්න ඕනේ සානන්ද කාශ්‍යපලම වෙන්න ඕනා ඒ වගේ වෙන්නත් මේ මාර්ගයේ ගෞරවයෙන් පිළිගන්න වෙන්න අප කෙනෙකුත් නෑ නමුත් අප බවට පත් වුණාම හරි සාදීන වුණාම හරි අජේන කදේන අත්තන පරිනිබ්බානගතෝ විදින්න කංකු තමන් තම පාර කපා ගන්න ඒකෙන් තම සැකිතුරු වෙන්නේ ඒක බලන්නම වෙනවා මේක චලනයන් මේක නිපාණය මේක අවා ආසිදාක තත්ත්වය ශරීරයක් අගේ කරන්න බැරි තත්ත්වය කෙනෙක් තේරෙනවා ශරීරය ආව හැටි අපි දන්නවානේ දහින්න කලින් මොකද්ද තියෙන්නේ ඒ වගේ ඒවා දැනගන්න ඕනේ තව හුරුදු 20ක්වත් දෙන්නේ නැහැ පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ආයතන පටලාභිය කුමක් වෙයිනේ බුදුසරණයි කල්යාණ මිත්‍රාට පින් දලුවත් මහත්මාට දුෝ පින් සම්මා සම්බුද්ධ සරණයි කල්යාණ මිත්‍රෙකුට කළ දුන්නාට සත්‍ය තමයි එමනම් අපි කාල වේලාවත් සැලකලා බලලා අද සාකච්ඡාව නිමා කරමු ලබන සතියේ හමුවන බලාපොරොත්තු වෙන සේවන් සර්ණයි බුදුසරණයි ලබන සතිය රිට්‍රීට් එකක් පවතින වෙසක් දවස් නිසා දැන්ට මට ඇත්ත මේවාටි යනවා නමුත් ධර්ම සාකච්ඡාට සම්බන්ධයෙන් මේ එනිසා ලබන සත්‍ය අපි ගයාවේ හුදකලා කතා අඩු කරලා සිද්ධාර්ථ හිටියා වගේ කල්යාණ මිත්‍රී කැටි අපි සිද්ධවත් පිටපස්සෙන් හරගේ කුටාරි මොවා වෙලා වාඩි වෙලා අපිටියා බලමු විසක් දවසේ නෙන්නේ සම්මා සම්බුද්ධ සරණයි අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් අධිෂ්ඨාන ඉෂ්ට සත්‍ය බිමිටි කඩ වැඩි මේ ජීවිතේ මේ භාවේ මේ ශිර දරා පෝෂණය කර කාන්තාව සුපත් වේවා මෑණියන් නිරෝගී වේවා පියානන්ද පරම යාපත මතකිත්තු සසල වතන තුරු ගාර ගති පැතුම් මෙති කල්යාණ මිත්තන් කල්යාණ මිතුරයන් පමණක් මසුරි ලැබේවා සුගති සම්පත් මෙහි වේවා සද්ධාව වීරිය සතිය සමාධිය හා ප්‍රඥාව ක්‍රමයෙන් මොහු කුරා කුස් අපේ සුවය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යයට නිරාමිස මෙහෙ සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ සීලය ඉන්ද්‍රිය සම්මරේ සමාධිය හා ප්‍රඥාව තුලින් ප්‍රබෝධ වේවා යපි ප්‍රාර්ථනා කරමු අධිෂ්ඨාන කරමු අපි වන්දනීය ගෞරවනීය ශාස්ත්‍රඥ වහන්සේට මේ අසිරිමත් මහා පුරුෂයාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් වහන්සේගේ දෙපා නමදී සම්මා සම්බුද්ධ සරණයි යලිත් කියන්නේ කල්යාණ මිත්‍රාට පින් බුදු සරණයි සත්‍යයෙන්ම සත්‍යයෙන්ම